ධම්මානුධම්ම කටිපන්නෝ සංඝං සෝදේති. ගෞරවනීය පරිවිනාධිපති නන්දරණ වහන්සේ ප්‍රධාන ආචාර මණ්ඩලයේ ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර බහුතුන්ගෙන්ද අපේ පින්වත් කුඩා සම්බුදුන් වහන්සේලාගෙන් පින්වත් දරුවන්ගෙන් අවසරයි. පොලිමිතියේ දේකල මොල්ල ශ්‍රීපති ඉරුවන් විහාරස්ථානයේ අද දින මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ ධර්මයන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් මේ සිදු කරන්නේ. මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නේ ඔබ වහන්සේලාගේ ගුණනුවණ දියුණු කරලා ආකල්ප සම්පත්තිය දියුණු කරලා ඔබ වහන්සේලාට අනාගතයේ සාසන වාසයේ සාමාන්‍ය වශයෙන් ආගමික වශයෙන් ලෝකයේ යන්න පුළුවන් ඉහළම තත්ත්වයට යන්නට ඔබට කිසියම් මඟ පෙන්වීමක් කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ මුළු පරිසරයෙන් සකස් වෙලා තියෙන පොඩි කඳුරණිය ඔබ වහන්සේලා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ ඔබ වහන්සේලාට වඩින තමක් ලබා දෙන්න. අපට වටිනාම දේ මේ පොඩක් පුඩා ස්වාමීන් වහන්සේලා. ඔබ වහන්සේලා වහන් වටිනවා. ඔබ වහන්සේලාට වහන් ආදරේ. ඒ විතරක් නෙවෙයි අප සමාජ මට්ටමේ අධ්‍යාපනයේ ආධ්‍යාත්මිකව කිසියම් ගමනක් ගියා නම් ඊට වඩා දුරක් ඔබ වහන්සේලාට යන්නට උනන්දු කරවන්නටයි ශක්තිය ලබන්නටයි මේ සියලු වැඩසටහන් කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේලා හොඳට හිතර ගන්නට ඕන. ඔබ වහන්සේලා සාමාන්‍ය විහාරස්ථානයක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ඉඳගෙන ඒ ගමේ දායකයන්ට පන්සල සමාදන් කරවලා එහෙත් අඬ බුද්ධ පූජා පැවැත්වීමේ ඉඳන් ලෝකයේ ඉහළම රටකට ගිහිල්ලා විදේශික අයට ධර්ම දේශනා කිරීම භාවනා වැඩසටහනක් මෙහෙම දක්වාම ඒ ගමන් මගේදී ඔබට යාත්‍ත්‍කී යන්න පුළුවන්. ඒ ගමන් මගේ ඉහළටම යන්නට ඔබට කිසියම් මඟ පෙන්වීමක් කරන්නට බලාපොරොත්තු වන්න. ඔබේ කුණා හිතට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. නමුත් පොඩි හඳුරන්නේ ඔබට ඒ ගමන යන්න පුළුවන්. ඔබ වගේම අපත් යම් සිනවසක කොයි කුඩා ආසනෙ හිටියම මේ විහාරස්ථානයේ ලෝකෙට ගිහිපු අපේ සුරක්කලමේ ප්‍රේමරතන හඳුරත් එහෙම කෙනෙක්. ඔබ වගේම මේ විහාරස්ථානයේ කුඩාම තැනක ඉඳලා ඉහළම අධ්‍යාපන ලබාගෙන ලෝකෙ ඉහළම රටකට ගිහිල්ලා ඉහළම විශ්වවිද්‍යාලයක උගන්වන මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගමන් මග ඔබටත් යන්නට ශක්තිය ලබා දෙන්නයි අප මේ කටයුතු සම්පාදනය කළ තියෙන්නේ. ඒ වගේම මේ කුඩා ධර්මම ඔබ පිරිවන් අධ්‍යාපනය ලබන අය ඔබට අධ්‍යාපනික වශයෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. ඔබ මහන්සියක තරමට ඔබ නැගුවෙච්ච පමණට ඔබේ ළඟ ගුණධර්ම තිබුණු පමණට ඔබට අධ්‍යාපනය මට්ටමින් ඉහළටම යන්න පුළුවන්. කවදාහරි අමාත්‍යාංශික ලේකම් කෙනෙක් ඒ වගේම කොමසාරිස්වරේ දක්වාම පරිපාලන සේවය උනත් ඒ වගේම විදුහල්පතිවරේ කතිකාචාර්යවරේ මහාචාර්යවරේ මට්ටමට යන්නට හැකියාව ඔබේ හිතට තියෙනවා. ඔබට අද අහුරක්ම බැරි වෙන්න උනත් පුළුවන්. ඒ උනත් ඔබ පසුතැවෙන්න එපා. ඔබට පුළුවන් ඒ ගමන යන්න. පරිහාන්දරණි මම අවුරුදු 19 තමයි බුද්ධ ශබ්දේ පාඩම් කළේ. හුඟක් කරක් වෙලා. අවුරුදු 20 පළවෙනි පන්තියේ හිටියේ. ඉතින් එහෙම ආපු ගමනක් තමයි අප ලෝකේ බොහෝ දුර ගමනක් ගියේ. ඒ නිසා වහන්සේට හැම දිනකටම අප ගියාට වඩා දුර අනාගතයට යන්න පුළුවන්. ඒ නිසා ඒ ශක්තිය මේ පුඩා පුඩා මන්දරක පටන් ඔබ හැම දිනකටම තියෙනවා. අන්න ඒ ශක්තිය විකසිත කරගන්නටයි මේ වැඩසටහන් පවත්වන්නේ. ඒ නිසා අප මුල්ම වැඩසටහනේදී සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ සතිපට්ඨානයේ පාදක කොටගත් බෞද්ධ භාවනාව කියන එක. සතිපට්ඨානයේ සිහිය කියන එක. මේක තමයි බුදුදහමේ තියෙන මූලිකම ඉගැන්වීම. බුද්ධ ශාසනයම කියලා කියන්නේ සතිපට්ඨානයේ සිහිය දෙහෙටුවීම. සතේන්ද්‍රිය, සතිබලය, සම්මා සතිය. සති සම්මෝචනයේ දක්වා මෙන්න මේ සිහිය දිනු කිරීම තමයි සම්පූර්ණම බුදුදහම කියලා කියනවා. අපේ සියලුම ශ්‍රාවකත්වයන් කියන්නේ අපි කොයි තරම් දුරට සතිය ඉංග්‍රීසියෙන් අපි කියනවා mindfulness කියලා. අන්න ඒක දිනු කිරීම මතයි අපේ සතුට හදාම වගේ. මේ දරුවන් මේ පුඩා හඳුරෝ කලදී අද ලෝකේ ඉහළාම තැනට ගිහමු බින්දුතෝ. ඉහළට මේ ගැන ඉහළම ආයතන වැඩ කරන ඉහළම ධනෙ ලබන අය ඒ ඔක්කොම ඉහළට ගිහිල්ලා අන්තිමට කාට දෙන්නේ? අන්තිමට එන්නේ සතිමත් බව පුහුණු කරගෙන. මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන තමයි ඔක්කොම අන්තිමට එන්නේ. අන්න ඒ නිසා තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාසල්වල සති පාසල කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සති පාසල සති පිරිවන් ඔහොම ගිහිල්ලා එකේ ආයතනවලට සතිමත් බව පුහුණු කරනවා. බුදුදහමේ කියන සිහිය දිනු කිරීම කියන කාරණය පුහුණු කරනවා. අද බෞද්ධය විතරක් නෙවෙයි. කතෝලික, හින්දු, මුස්ලිම් හැම දෙනෙක් විස්ඵෝරණ ළමයි ලස්සනට තේනියට වාඩි වෙලා නිකන් මේ වගේ ශාලාවක නෙවෙයි. උදේ අවුවේ ග්‍රවුන්ඩ් එකේ වාඩි වෙන ක්‍රීඩා පිටනේ වාඩි වෙලෝගේ ලස්සනට පේරියට සිය ගණන් එක දිගට ලයින් එක ඉඳගෙන සතියම බාබුන්ටන සතිය මොන කරුණ ඇතැමිටේකට උගන්වන්නේ සමහරට කතෝලික සිස්ටර්ස්ලා මුස්ලිම් ගුරුවරු ඒ වගේ ඇතැම ගුරු විදිහට ඉන්නේ බෞද්ධ ගුරු නැති නිසා. ඒ නිසා පොඩි හඳුරණේ අපට මෙන්න මේ සතිමත් බව දිනු කිරීමේ ලොකු වගකීමක් තියෙනවා විශේෂයෙන්ම බෞද්ධ වික්ෂුන් වහන්සේලා විදිහට. අද වර්තමානයේ අධ්‍යාපනය දිනුවාට පස්සේ අද කෙනෙක්ගේ ඉහළම දක්ෂතාව විදිහට සැලකන්නේ මොකද්ද? ඔබ වහන්සේලට හිතේ තිරණ අවසාන ඉහළින් පාස් වීම කියලා. නැත්තම් සාමාන්‍ය පෙළ ඉහළින් පාස් වීම කියලා. උසස් පෙළට ඒ තුනක් ගැනීම කියලා. නැත්තම් විශ්වවිද්‍යාල උපාධියෙන් සමත් වීම කියලා ඔබ වහන්සේට හිතේ. නැත්තම් මහාචාර්යවරයෙක් වෙන එක කියලා. වෛද්‍යවරයෙක් වෙන එක කියලා. පරිහාන්දරණය අද එස්සියාට වඩා කෙනෙක්ගේ ඉහළම දක්ෂතාව කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙකුට තමන්ගේ ශරීරය නිශ්චිත ඉරියව්වක තියාගෙන වැඩි වේලාවක් එක අරමුණක තමන්ගේ හිත පවත්වා ගැනීම තමයි අද ලෝකයේ ලොකුම දක්ෂතාවය විදිහට සැලකන්නේ. තමන්ගේ ශරීරය ලස්සනට පිළිවෙලට තියාගෙන එක ඉරියව්වක අපි කියමු හිත පැත්තක තියන්න කියලා. අඩම වශයෙන් තමන්ගේ කය ලස්සනට පිළිවෙලට තියාගෙන එක ඉරියව්වක පොයි තරම් වේලාවක් ඉන්න පුළුවන්ද කියන දක්ෂතාවය. දෙක තමයි තමන්ගේ හිත එක අරමුණක අවධානයේ කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද කියන කාරණේ. යම් කිසි කෙනෙකුට එක දිගට නටන්න පුළුවන් පැද්දක. යම් කිසි කෙනෙකුට එක දිගට සින්දු කියන්න පුළුවන් පැද්දක. නන් ස්ටොප් සින්දු කියන්න පුළුවන්. හැබැයි පොඩි හාඳුරනේ එහෙම දක්ෂ කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එක විනාඩි පහක් තමන්ගේ ශරීරය සොරවන්නේ නැතුව ඉන්න. මෙන්න මේක තමයි අද තියෙන දක්ෂතාවය. මහාචාර්ය කෙනෙක් වෙන්න කලෙසි. හැබැයි පොඩි හඳුරන්නේ එක ඉරියව්වක විනාඩි 10ක් නිශ්චල වෙන්න එක අර මහාචාර පදවිට ප්‍රඩාමන් බුදු දහමෙන් මෙන්න මෙතෙන්ට තමයි දක්ෂතාවය කියන්නේ. මේ දක්ෂතාවය කොයිත මන්දරට දිනවෙනවාද කියතොත් අභිඥ්ඥාලාබී අනාගාමය කෙන ගොටල් අභිඥ්ඥාලාබී රහතන් වහන්සේ කෙනොට පුළුවන් දවස් හතක් එක දිගට කොහොම ඉන්නද? නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින. නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද? හතරවෙනි ධානයට සමවැදිලා එතනින් නැගී සිටලා නිරෝධ සමාපත්තිය කියලා අවස්ථාවක් තියෙනවා. ඒ මට්ටමට පත් වෙද කෙනෙකුට එක දිගට දවස් 7ක් නිශ්චල වෙන්න පුළුවන්. හුස්මත් නොගෙන කෑම බීමත් මුකුත්ම නොගෙන. ඒකට කියන මොකක්ද කියලාද? නිරෝධ සමාපත්තිය කියන්නේ. නිරෝධ සමාපත්තිය. ඒකට රහත් තුනක් හැමදාම පුරවන් සමත් නැහැ. හතරවෙනි ධානය දක්වා හිත දිනු කරන්න ඕන. එක්ක අනාගාමී කෙනෙක් වෙනවර නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. උන්වහන්සේට පුළුවන් එක දිගට සතියක් කෑම බීමක් නොගෙන ආහාර පානක් නොගෙන එක ඉරියව්වෙන් දින කීයක්ද? දවස් කීයක්ද? ඔව් දවස් 7ක් ඉන්නුනේ. අපිට ඒ තත්ත්වයටපත් වෙන කමාරුයි එක විට අපිටපත් වෙන අමාරුයි. නමුත් අපට අඩු වශයෙන් විනාඩි 10ක් එක අරමුණක ඉන්නක අපේ දක්ෂ වෙනට ඕන. අන්න දෙන්න පුළුවන් පොඩි හඳුනනේ අපට අධ්‍යාපනික වශයෙන් උත් ආධ්‍යාත්මික වශයෙන් උත් ලොකෝ ගමනක් යන පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අද වර්තමානයේ කෙනෙක්ගේ දිනුව බලන කෙනෙක්ගේ දක්ෂතාවය බලන ප්‍රධාන මිනුම් දණ්ඩක් තියෙනවා. මොකද මිනුම් දණ්ඩ යම් කිසි කෙනෙකුට එක අරමුණක හිත කොච්චර වෙලාවක් තියාගන්න පුළුවන්ද කියන කාරණේ. භාවනා කරන මොන්නේ අඩමු වශයෙන් තමන් පොතක් කියවනව නම් දේශනයක් අහනව නම් තමන් සටහනක් ලියනව නම් වෙනත් වැඩ නොකර ජංගම දුරකථන ආදී කිසිදු උපකරණයක් පාවිච්චි නොකර එක අරමුණක එක වැඩේක තමන්ට කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියන කාරණේ. අවසාන වශයෙන් අපේ ජීවිතයේ ඉහළම බලාපොරොත්තුව තමයි සතුට වෙන කාරණේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙයි. අන්නේ සතුට බලාපොරොත්තු යන ගමන් මගේ ඒ සතුට තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි පුඩා සාමීන් වහන්සේ කෙනෙක් වුණත් මේ පුඩා දරුවෙක් වුණත් වෙනත් කෙනෙක් වුණත් යම් කිසි කෙනෙක්ගේ සතුට රඳාපවතින ප්‍රධානතම සාධකය වෙන්නේ ඔහුට කොයිතරම් කාලයක් එක අරමුණක තමන්ගේ සිත තියාගන්න පුළුවන්ද කියන කාරණා. අපට ඒක කරන්න පුරන් ටිකක් කොහොම කරද? මොකද ටිකක් අමාරුයි තමයි. හිතේ මේ දුවනවා. ශරීරයත් එක අරමුණක තියාගන්න අමාරු තමයි. නමුත් කාලයක් යනකොට පොඩි හඳුනෙන් පුළුවන් වෙනවා. එහෙම පුළුවන් වෙන තම තියෙන්නේ තමන් ඒක එක දිගට කරන්න. විනාඩි 5කින් පටන් ගන්නවා. විනාඩි 5 විනාඩි 7 විනාඩි 10 විනාඩි 15 විනාඩි 20 පැය භාගේ පැය කමාර පැය දෙක දක්වාවත් අපි අපේ ආසනයේ ඉන්න ඉරියව්ව නිශ්චිත අරමුණකින් ඉරියව්වකින් පවත්වා ගන්නට අප දක්ෂ වෙන්නට ඕනේ. මේ පුඩා ස්වාමීන් වහන්සේලට මේ දරුවන් හැම දෙනාටම තේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවක් තියෙනවා කියලා කියන්නේ ඇයි? ඔබ හැම දිනෙකම මේ කියන දේ හොඳ අවධානයෙන් අහගින්. ඒක තමයි අධ්‍යාපනයේ ප්‍රධානතම කීවරය. ඔබ යම් කිසි කෙනෙක් කියන දෙයක් ඉතාම අවධානයෙන් අහන් ඉන්නවා නම් ඒ කියන්නේ ඔබට අධ්‍යාපනික වශයෙන් උත් ආධ්‍යාත්මික වශයෙන් උත් ඕනෑම දුරක් යන්න පුළුවන්. මේකට කියන්නේ සුවච කියන. සුවචෝච සම්මුදවන්ති මානේ කියලා කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ. පරිහාඳුරණි මෙන්න මේක තමයි වුණේ. මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ ඇක්ටිව් ලිසනින් කියලා. We should be gently spoken කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. අපි සාවධානව යම කැමුකම් දෙන්න ඕනේ යම කියනකොට. ඒක අනුගමනය කිරීම පිළිපැදීම කියන එක අනිවාර්ය නැහැ. කවුරු හරි කෙනෙක් විශේෂයෙන් Tamanට උපදේශයක් දෙන කෙනෙක් අධ්‍යාපන ලබා දෙන කෙනෙක් යමක් කියනවා නම් හොඳ අවධානයෙන් අහන්න මෙයා මොකද්ද මේ කියන්නේ කියලා. ධර්මයේ සඳහන් කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවී නවංක ජාතෝ කියන කාරණේ. එන්න මේ දහම වෙත ආන්ත මිනිසුන්ට එන්න කියලා ආරාධනා කරනවා. සැල්ලා ඊට පස්සේ කියන ප්‍රධානම දේ තමයි සෝතං ඕදහති. ඕහිත සෝතෝ ධම්මස්සනාති. ඉතාම අවධානයෙන් මේ කියන කාරණේ අහන්න. මම විශේෂයෙන් මේ දරුවන් තුළ මේ පොඩි හාමුදුරුවන් තේ ලක්ෂණේ දැක්කා. වෙනත් තැන්වලට වඩා ඔබෙන් පිරෙවන්නේ පොඩි වුණාට ඔබ හැමදෙනාගේම ළඟ අන්නේ ගුණාංගය තියෙනවා. ඔබ වා හොඳයි. අන්නේ ගුණය කියලා කියන්නේ පොඩි හාමුදුරණිය ඔබට අධ්‍යාත්මික වශයෙන් ඕනෑම දුරක් ඔබට යන්න පුළුවන්. ගුණධර්ම වලින් ආධ්‍යාත්මික වශයෙන් ඒ ගමන් දුර ඔබට ඕනෑ තරම් දුරක් යන්න පුළුවන්. මෙන්න මේ ගුණය සුවචේ ඇක්ටිව් ලිස්නින් කියන ක්වොලිටියක් තියෙනවා නම් මේක තමයි අධ්‍යාපනයේ පදන. අන්නේ ගුණයත් එක්ක යන කොටකට දැනෙනවා කෙනෙක්ගේ ළඟ තියෙන සුවිශේෂීම දක්ෂතාවය කියලා කියන්නේ එක අරමුණකට අවධානය යොමු කරන්න පුළුවන් හැකියාව. අද වර්තමානයේ පාසලන ළමයි පොච්චර ඉහළින් ලකුණු ගත්තත් ඒකයි ඒ කාරණක හිත තියාගන්න බෑ. ඒකට හේතුව යම් වා ඩිවයිසස් ෆෝන් ලැප්ටොප් පාවිච්චි කරන. එතකොට ඒක රූපයක් බලන එක මගේ තව රූපයකට යනවා. ඒක සද්දයක් කරන එක මගේ කනේකට යනවා. ඉක්මනට අරමුණ වෙනස් කරනවා. අන්නේ අරමුණ වෙනස් කිරීම මත ශනිකව කෙනෙක්ගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. කෙනෙක්ගේ සැබෑ සතුට දිනු වෙන්නේ නැහැ. කෙනෙක්ගේ සැබෑ සතුට දිනු වෙන නම් මොකද කරන්නේ? එක අරමුණද වැඩි වෙනවාක් තමාගේ සිත පවා ගන්න අප දක්ෂ වෙන්නට ඕන. අන්නේ දක්ෂතාවයේ පළවෙනි පියවර තමයි සතිපට්ඨානයේ මුල්ම පියවර තමයි. The very first step of mindfulness is that keeping our attention around the nose upper lip. ඉතාම මුල්ම කුසලතාවය තමයි අපේ මේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න එක. ඒකට කියනවා පරිමුඛං සති නොපට්ඨ වේදවන් කියලා. මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදී කියන්නේ පරිමුඛං සති නොපට්ඨ වේදවන්. මොන අභිමුඛ කොට සිහිය තියාගන්න කියලා. ඒක තවත් විස්තර කරනවා ඥාන විභංගයේ පරිමුඛං සති නොපට්ඨ වේදවා ගැන මොකද්ද කියලා. ඒ තමයි නාසිකාග්ගේවා මුඛනිමිත්තේවා කියන කාරණේ. නාසයේ කෙලවරකෝ උඩුතල ආශ්‍රිතව හිත තියාගන්නේ. දැන් අපි අන්නේට ෆෝන් කරන්න යන්නේ මේකට කියන්නේ සති නිමිත්ත කියන. අපි බොහොම පහසුවෙන් වාඩි වෙලා බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා අපි කරන්නේ අපේ හිතෙන් මේ නාසය ළඟ හිත තියන්න. මුලින් අපි අපේ ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉඳලා දෙවෙනි පියවර තමයි අපි ඉතාම අවධානයෙන් මෙන්න මේ සති නිමිත්ත නාසය ආශ්‍රිතව අපේ හිත පවත්වා ගන්න උත්සාහ කරනවා. මේක තමයි අපේ අධ්‍යාත්මික හා ආධ්‍යාත්මික ගමන මගේ පළවෙනි පියවර වෙන්නේ. මම පොඩි අඳුරනේ දැන් අපි ඒකට සෝදානම් වෙමු. හොඳට පහසෙන් වාඩි වෙන්න කොහොමද ලස්සනට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් විදියට. දැන් පොට්ටේ පොඩි අඳුරේ ටිකක් ඉස්සරහට ආව ලේසි. උල පහල යන විදියට පොට්ටේ පස්සෙන් නිමෙ. එතකොට තව ටිකක් ඉස්සරහට එන්න. එතකොට ඔබ වෙලාවක් ඉන්න පුළුවන් ලස්සනට. ඔව්. පොට්ටේ හෙරවරට එන්න. එතකොට අඳ හොඳට කෙලින් වෙනවා. හොඳට ඍජුව ලස්සනට බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් අපිට. හොඳට පහසුවෙන් රිලැක්ස්ගෙන ඉන්න. ශරීරය සෑල්ල කරගන්න. ශරීරය හොඳට කෙලින් තියාගන්න. වම තොබින් දකුණට තියාගන්න. දැන් අඩවම් කරගන්න. Please relax your body and strength your body and close your eyes gently. Keep your right hand on the left hand. Now keep your attention around the nose or upper lip. නාසය ආශ්‍රිත හොඳට හිත තියාගන්න. නාසය ළඟ හිත තියාගන්න ගමන් ඔබ සිටින ඉරියව්ව ගැන සතිමත් වෙන්න. හිතේ සිටින ආගන්තුකයන් දක්වා දෙපා සිට ඇලිස දක්වා ඔබ වාඩි වී සිටින ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. නාසය ආශ්‍රිතවම තියාගන්න වර්තමානයේ තුලම එහෙම ඉන්න ගමන් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට අවධානයෙන් ඉන්න. නිසින්නෝ නිසින්නෝ ඉතින් පගන්නාටි. මම දැන් මගේ හිත ඉතාම සැහැල්ලුවෙන් නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල තියාගෙන ඉන්නේ. ඊළඟවන් ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මා අවධානය යොමු කරනවා. මයින්ඩ්ෆුල් සිටින්. I'm aware of my body posture and hand sitting here. වේලාවන ඉන්න සැලේ මුදවට සැහැමුමින් සතෙන් තියාගන්න ඒ නාස්ති ආශ්‍රිතව යද ධ්‍යාන ගමන්ම මම ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරනවා. සෝසන්තු වස්සන්තේ සම්පූර්ණව හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව පිළිබඳව මායතාම් සතිමත් වෙනවා. සොස්නම් පිළිඳන නබෝතේන සොස්නම් පිළිඳන වාක්‍යය නමල මල්දාම් සිලියුන් පාස්ලික නියමත නාසය ශ්‍රිතෝ දෙවි ඉදපියා ගන්නු වර්තමානයේ තුලින් උපදීම ලෙසින් තේින් බිවා ගන්නු දැන් හොඳ සිහියෙන් ඉතාම හිමින් ඔබේ ඇස් දෙක විවර කරගන්න. ඇස් දෙක හොඳට අරින්න. ඇස් දෙක අරින්න. නව නාසය ආශ්‍රිතව හිත හොඳට තියාගන්න. හොඳට ඔබේ දෙපා මදක් සැහැල් කරගන්න, දිග අරගන්න. අන්දරයෙන් බැලන්ස් කරගන්න. වටපිට බලන්න පාම තමගේ නාසය ආශ්‍රිතවම හිත තියාගෙන තාම ඇස් දෙක ඇරියට හිත තියෙන නාසය ළඟ. දැන් අපි ඉරියව්ව වෙනස් කරන්න සෝදාන් වන්නේ. සති නිමිත්තේම ඉඳගෙන දැන් අපි හෙමින් හිට ගන්නයි සෝදාන් වන්නේ. silently, mindfully, slowly, නිහඬව, සතිමත්ව, හෙමින්. දැන් අපි සිහියෙන් හෙමින් නැගිටිමු. හොඳ කල්පනාවෙන් හෙමින් නැගිටින්න වැඩෙන්න පුළුවන් අතක් තියලා ගැද්දකට දැන් හෙමින් නැගිටින්න. සංකීමන් සිතලෙන් සිටින්න. මොහොතින් සිතේ නාම සියම් සිතෝට ඉඳ ගන්න දෙයින් මොනවද කියන්නේ බාමන එනියක් බලන්නේ නැන්නේ තාසිය දිහා හුදේ බලන්නේ ඇත්තෙන් ඉඳීට අදු තුනක් අතරින් ඉබලම කියලා ගන්න සංගතවල පන්දරේ තෙන් තියාගෙන අපේ මහන දාන්න එන්නේ අපමාරින් දාන්න විස්තර ගන්න ඉතින් මේ ඇත්තම ආගිය මොකද කරගන්නේ වටපිට බලන්නේ හොඳට තමයි ඉතින් ඉතින් ඉරවගෙන ඉමත් වෙන්න වාර්තා මාධ්‍ය වලින් උපරිම ස්තර තිත පවත්වන මොහොතේ නාස්තිය ආශ්‍රිතවයි වර්තමානයේ පුර මාර්ගයෙන් සිත්‍යාවෙන්නේ ඉන්න ගමන් මාතමා සිහිනේ සුදුරි ඒරෝගෙන උදාරම සිහිනටින් සම්මත සිහිනෙන් සිටින් මනින්ද වර්තමානයේ තුල උපදින විසිර පවත්නා ගන්න මොනිට මම උපදින විසිර සංකේත දකින මොහොත මේ වර්තමාන මොහොතේ එහෙම සතියෙන් මාගෙන් ඉවෙන් සක්මන් භාවනාව ඇලි ගොඩක් වන්නේ ඇවිලකොට ඇවිදිනවම් පිළිබඳව ඉතාම සියෙන් අසුවන අවස්ථාව අප දැන් මේ ස්ථානවලෙහි මේ පැත්තේ මොහොම කාමන අධිතේ යනවා අන්තරේ යනවා ප්‍රතිපංගෝ මේක කියෙන්නේ මොකෝ කියන්නේ කියපත් එකන ඒක පිළිගන්න ගන්නපත්ති අනිත් පිළි ප්‍රතිපංගේ සම්මලෙන්නේ එහම තියවම දෙන දෙති කාමන සිහියෙන් මතේ දැන් සම්මු කරනවා සම්මන් බාහනාව සතිමන් ගැනදී වර්තමාන කුලෙ ඉතාම සිහියෙන් ඇවිදින අවස්ථාව. Now we are going to practice walking meditation. mindful walking. When we walk, we are aware of that while walking. Keeping our attention in the present moment, we are fully aware of our body posture as we are walking. But mindfulness, we are given everything here over again, itamus satimattva asuramstamu. That again, sattva mahalanam sintarmu.

හොඳයි, මොකක් හරි ඉගෙනගෙන සිටිය තැනට සක්නොක්කුව සක්මණින් ගමන් කරන්න සතිමත් ඇවිල්ලීම mindful walking here we practice our mind problem changing our attention to the present moment we are aware of our posture and we are walking වර්තමානයේ ප්‍රොජෙක්ට් එකේ තියෙන අප ඇවිදින් විචයෙන් ඇවිදින බව පිළිබඳව අපිමත් වෙමු. ග්‍රාමීය හස්තේ ගමන් සිටියාගෙන ඉන්න වාට පිටපස්සේ දැන් පහගේ මාර්ගයෙන් දැන් තමයි පිටින් ඉන්න ඉරියව ගැන සාධිමත්න ආස්තන. දැන් අමුගේ අරමුණ මාරු කරන්නේ බලපොරොත්තුවන්නේ ඉතින් ඉරියව්වෙන් ඉරගෙන සිටීම දක්වාම ඉරියව්ව මාරු කරන්නේ බලපොරොත්තුවන්නේ තදින් යුක්ත දුරම විද්‍යාවෙන් ඉතා කාලසමුදී එහි එනි හොඳ අවධානයෙන් දැන් මම පාදක දෙකයි වාරු කරන්නේ. ඔබින් ආශ්‍රයෙන් හොඳට බලලා හොඳ සිහියෙන් එමින් වාමි. එමින් සිහියෙන් නිහඬව. මේ මොහොතෙහි අපේ සතිය සිහිය දියුණු කරගන්න ඕනේ. වර්තමානයේ කෙලෙකින් කියන්නේ මේ වර්තමාන මොහොතෙහි ලක්ෂණ බලන වෙලාව. හොඳට නාසයෙන් තෝනි දෙපියාගන්න සති නිමිත්ත තුළම ඉඳගෙන ඉතාම අවධානය හොවගෙන සිටින මොහොතේ ශරීරය මුද සමග කරගන්න ශරීරයේ දියෝගයන ඉතාම සිහල් වෙමින් සතුටින් ඔබට මාලික කළ සතිමොක්ක සිටින ස්ථානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකේ ගෝචරේ වික්ඛවේ චරත සියයාගේ ගෝචර විශේෂයෙන් කියලා. එළිදෙන කාපට අපේ පියාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපට දෙනවා වදාළ විශේෂ කන්දේ භූමිය අපට වාසය කරන්න තියෙන ස්ථානය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අපේ කය ගැන අප හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා. අපි පවත්වන සතර ඉරියව්ව ගැන ඉඳගෙන සිටීම, වාඩි වෙලා ඉඳීම, ඇවිදීම, සැතපීම. මේ සතර ඉරියව්ව පවත්වන මොහොතේදී සිහියෙන් වාසය කිරීම. ආශ්වාස ප්‍රශ්වාසයේදී සිහියෙන් ඉඳීම. දාන්ත මනසිකාවේ අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා භූතවල වගේ. ඒ මොනවද? ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර. ශරීරයේ දැඩි ගතියක් තියෙනවා. වැගිරෙන ස්වභාවය යුක්තයි ලේ ආදීය. අරස්නිය තියෙනවා. පාතේ තියෙනවා. මෙන්න මේ අතරින් තමයි අපේ ශරීරයෙන් සකස් වෙලා තියෙන්නේ. අන්නේ පිළිමනව සිහිය පැවැත්වීමට කියනවා ධාතු මනසිකාරය. ඒ වගේම අපේ ශරීරය විවිධ කොමක කොටස් වලින් සකස් වෙලා තියෙනවා. ඉසකෙස්, ලොම්, නිය, දත්, සම, මස්, දෙහර ආදී මේ කොටස් 32කින් තමයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. අන්නේ කොටස් ගැන අප සිහිය වර්ධන අවස්ථාව. ඒක කොහොම සකස් කරන්නේ? කේසා කියලා එකක් හරි අපිට බලන්න පුළුවන්. නැත්තම් අට්ටි කියලා වර්තමානයේ සදිනෙමෙ ඉඳ තියාගෙන මගේ ශරීරයෙන් සකස් වෙලා තියෙන්නේ ඇටවලින් කියන එක අට්ටේ කියන ධාතු මනසිකාරයේ හදේකවල මනසිකාරයේ වදින. මෙහෙම කරන්න කරනකොට මොකද වෙන්නේ? අපේ අර එක එක අරමුණ වල යන හිත එක අරමුණක හුඟ වෙලා පවතින. මෙන්න මේ පුරුව නිසා අප පොතක් බලන්න ගිය ගමන් අපේ හිත හොඳට හිතේ හිත පිළිදෙනවා. අපි බුද්ධ සත්‍යය පාඩම් කරනවා නම්, මොනි සත්‍යය පාඩම් කරනවා නම්, අමුතුම සම්ප පාඩම් කරනවා නම්, ඒ වෙලාවේ අපේ සම්පූර්ණ අවධානය ඒ තමන් කරන මඩු බුද්ධට යන්නේ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඒත් ඒ වගේ. ප්‍රසෙන්ටෙන්ස් එක ගන්න නම් අපි දාන ප්‍රසෙන්ටෙන්ස් එක මිනිමම්. සිම්පල් ප්‍රසෙන්ටෙන්ස් එක මිනිමම්. ප්‍රසෙන්ට් කන්ටිනියස් ටෙන්ස් එක මිනිමම්. ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එක මිනිමම්. අපි සම්පූර්ණ මේ වෙලාවේ අවධානය යොමු කරමින් ඉන්නේ. අපි ගණන් හදනවා නම් ගණන් හදනකොට සම්පූර්ණ වර්තමානයේ තුල ඒ අපවදන ගණිත ගැටලුවට අවධානය යොමු කරනවා. අපි අතුගාන කොටත් ඒ වගේ සම්පූර්ණ ඒ මොහොතේ අපි ජීවත් වෙනවා. මෙන්න මේ අවධමනේ වර්තමානිය තුළ සිත අවධමනේ පවත්වා ගැනීම තමයි අද වර්තමාන ලෝකයේ කෙනෙක්ගේ පෞෂයේ කුසලතාවද ඉහළම දක්ෂතාවයද සලකනවා. එක අරමුණක පොයින්තනම් කාලය තමන්ගේ සිත පාපයන් පුරවන්න කියන කාරණේ. මේක බෞද්ධයන් විතරක් නෙවෙයි. අද අධ්‍යාපන ක්‍රමවේදයේ එඩියුකේෂන් සයන්ස් වල ඉහළම ස්කිල් එකක් ඉගෙන ගන්න අද මේක සලකනවා. ඒ වගේම අද අලුත් විෂයන් බිහිවෙලා තියෙනවා මනෝවිද්‍යාව තුළ. ඒ තමයි emotional intelligence කියලා. සංවේදනික බුද්ධිය කියන්නේ. ආවේදනික බුද්ධිය කියන්නේ. කෙනෙක්ගේ දක්ෂතාවයන් බලන කොටස් පහක් දක්වලා තියෙනවා. self-awareness, self-regulation, inner motivation, empathy and social skills කියලා. ඒක තේරුම තමයි self-awareness කියන්නේ ආත්ම අවධානය මෙන්න මේක තමන්ගේ කය ගැන සිත ගැන අවධානය ඉන්නේ බුදුදහමේ කියන මයින්ඩ්ෆුල්නස් එක මේකෙන් self regulation ආත්ම සංයම අපේ කායික වාචික සංවරයේ පොයින්තරන් ඊළ මට්ටම් කින් පාවතනවාද කියන ආවනේ ඊට පස්සේ inner motivation අම්පෙන්තර අභිප්‍රේරණය යම කරන්න ඔච්චරනම් තම උනන්දුද කියලා තමයි. තමන් කරන දේ සතුටින් කරනවද? අපි උදේ අවදි වෙනවා නම් අවදි වෙන එක සතුටින් අපි කරන්නේ. අපට උදේ අවදි වෙන එක සතුටයි. අපි උදේ ඉඳලා අතු ගන්නවා නම් අතු ගන්න සතුටින් ඉන්නේ. බල කිරීම නෙවෙයි. අපි පාඩම් කරන එක සතුටින් කරන්නේ. ඉගෙන ගන්න එක සතුටින් කරන්නේ. පන්ති යන එක සතුටින් කරන්නේ. කෙස් බාන එක සතුටින් කරන්නේ. සිවුර හොදන එක සතුටින් කරන්නේ. බුදුන් වන්දන එක සතුටින් කරන්නේ. ලොකු හොඳුරන වන්දන එක සතුටින් කරන්නේ. දානේ ලස්සනට පිළිවෙල වන්දන එක ප්‍රතිවේක්ෂා කරන එක සතුටින් කරන්නේ. කරන්නේ හැම දෙයක්ම අප සතුටින් කරන්නේ. ඒ සතුට අපි ඒක කරන මොහොතේ තමයි සතුට තියෙන්නේ. අපිට කරලා ඉවර වෙන්නේ. inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණ තමන්ගේ ඇතුළත මොහොන්දුවක් තියෙන මේ දේ කරන්න ඇයි මේ සතුට අපි ඒ කරන දේ සතුටෙන් කරන නිසා ඊළඟ empathy කියන්නේ සහනම්පනේ අපි ඕමෝන් එකට වාසය කරද්දී ඕමෝන්ගේ තියෙන අවශ්‍යතා දුක දපාප දැනගන්නට ඕනේ ඒක අපි මෙදා ගන්නට ඕනේ ඒකත් අපේ පෞරුෂයේ තියෙන ලක්ෂණයක් ඉලන් කාරණේ තමයි social skills or communication skills කියන්නේ. අපි කොච්චරනම් කතා කරන දක්ෂද කියන්නේ. කෙනෙක් දැක්කම හොඳට මොන බලන මද සිනාවක් හරියට කතා කරන්න දෙන්නේ කියලා. සම්හරේ උපාදියක් තිබ්බට මොන බල කතා කරන්නේ මොන බල කතා කරනවා. ඒක තමයි. දැන් මේ පොඩි හමුදුර මම දැක්කම නැකට ඇවිත් හිනාන කතා කරනවා. අන්න social skills කියන්නේ ඒක. කෙනෙක් දැන් තම හොඳට යාගේ මොන දේ අපරණ යන් දැන් අලුත් කෙනෙක් වගේ ප්‍රසන්නශීලී දේ හඳුනන කෙනෙක් වගේ යන් දැන් කතා කරන්න හිනාන ස්වභාව මේක ඉන්නම දැක්කාම ඒක තමයි අධ්‍යාපනයේ මිනුම් ගන්න කියලා කියන්නේ දැන් මේ පොඩි හොඳ එකේ ඉඳින් ඉන්නවා ඒකෙන් අපි හිතින්ම හම්බෙන්නේ social skills කියන්නේ මෙන්න මේ පහ ආත්ම අවධානය ආත්ම සංයමය අභ්‍යන්තරව තියෙන උනන්දුව සහකම්පණය නැත්නම් අනිත් එකේ දුක සැප දකින ගතිය සහ සංනිවේදන කුසලතාවය සමාජ කුසලතාවය කෙනෙක් ඇතුළු කරන්න යාළුවෙක් හදාගන්න තමන් කොච්චර දසද කියන එක මෙන්න මේවා තමයි අද වර්තමානයේ තියෙන දවසකම් පිට සැලකන්නේ මේවද මනෝවිද්‍යාව පිළිගන්න තියෙන්නේ මනෝවිද්‍යාවේ ලෝකයේ ඉහළම තැන්වල මේක කතා කරද්දී බුදුහාමුදුරු විට අවුරුදු 2500කට කලින් මේ දෙකමට එකම ගාථාවකින් දේශනා කරන ධම්මපද මොකද්ද? උට්ටානවතෝ සතිමතෝ සුලිකම්මස්ස නිසම ආරිනෝ සංයතස්සජ ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝරුවන්දති යම් කිසි කෙනෙකුගේ කීර්තිය දිනු වෙන්න, පෞරුෂය දිනු වෙන්න තියෙන කරුණු අත බුදුදහම තුල අපට වසර 2500 කලින් දේශනා කරලා තියෙනවා. උට්ටහනවතෝ මාංශයෙන් වැඩි කිරීම, සතිමතෝ සතිමත් බව, සුචිකාමනස්ස නිවනදි කර්මාන්ත නිසං කාලිනෝ නුවණින් වැඩ කිරීම සඤ්ඤතස්සක සංයමිය ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතය අප්‍රමාදී භාවය. අර මුළු emotional intelligence කියන මහා ලොකු විෂය මතයේ තියෙන මේ මහා දැම් සම්භාරය අපේ බුදුදහමේ එක ගාථාවකින් අපට දේශනා කරලා තියෙනවා. මේකේ ප්‍රධාන දේ තමයි උත්හානවතෝ සතිමතෝ සතිමත් බව අදා කතා කරපු සතිපට්ඨානයේ කියන කාරණා. ඒක බුදුදහම තුළ විශේෂ මාතෘකාවක් විදිහට දේශනා කරලා තියෙනවා. අන්න ඒ සතිය සිහිය තමයි අප සතුට ලබන මාර්ගයේ ප්‍රධානතම කාරණය වෙන්නේ. හොඳයි පින්වත් හාමුදුරුවන් වහන්සේ අපේ දේශන මාලාවේ පළවෙනි පැය වටපත් වෙනවා. අප මෙහිදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨානයේ මූලික කරුණු ටික වර්තමානයේ තුල හිට තියා ගැනීම සහ ඒක ගැඹුරට ගියාට පස්සේ ඒ රූපයේ පිළිබඳව නොනින් මෙනෙහි කරන අවස්ථාව අනිත්‍ය දුකනාත්මක බලන අවස්ථාව සතිපට්ඨානයේ ඉහළ කොටස කියන සලකනවා. ඒක විදර්ශනා භාවනෙ දිහා දැන් වෙනවා. ඒක කියන සතිපට්ඨාන භාවනාවක් කියනවා. හොඳයි අද මොදේශනේ මෙතන අවසන් කරනවා. ඔබ වහන්සේලාගේ සියලු ආධ්‍යාත්මික පැතුම් මේ උතුම් කුසලයේ බලයෙන් සම්බුද්ධමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සක් බිය නැති වෙත්වා සොරින් තෙලෙන සක් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සක් සුව අක් වෙත්වා අnder ඊළඟ තප දෙවන වැඩසටහන මෙහිම ආරම්භ කරනවා. ඊට කලින් ඔබ වහන්සේලා පොඩ්ඩක් කොහොමද හොඳට දිගහැරලා හොඳට පහසුවෙන් ඉන්නකො විනාඩි දෙකක් හොඳට රිලැක්ස් එකේ ඉන්නකො නිදහසින් යතර හොඳට ඊළට හුස්ම ගන්න. හොඳ ගැඹුරු හුස්මක් ඊළඟට අරගෙන එක වෙනාවක් යනකම් ඉඳලා හොඳට රිලැක්ස් එකේ හුස්ම පහකට ගන්න. නැවත හොඳට ඊළඟ හුස්ම ගන්න. හුස්ම ගිලලා තියාගෙන ඉඳලා පහෙන් දාන්න. හොඳට තමන්ගේ හිස මුලින් වම් පැත්තට සම්පූර්ණයෙන්ම හරවන්න. හෙමින්. ආයෙත් පස්සේ දකුණු පැත්තට එහෙම හෙමින්. කෙළවරට හිමි සැරේ හිස හරවන්න හිමි සතිමත්ව. නැවත වතාවක් වම් පැත්තට හොඳට හිස හරවන්න. නැවත දකුණු පැත්තට හිස හරවන්න හිමි සැරේ උඩරම හරවන්න. නැවත එමින් මැදට ඉස්සරහට ගන්න හිස අරගෙන හොඳට ඉහලා බලන්න. දැන් හිස එමින් පහළට යොමු කරන්න. නැවත හොඳට ඉහලට හිස යොමු කරන්න. නැවත හොඳට හිස පහළට යොමු කරන්න. හොඳයි, දැන් ඉදිරිපස බලන්න. දැන් හොඳට සිහියෙන් ඉන්න තැනම විනාඩිය හිටගෙන බලන්න. නැගිටි මූණක් අපේ ඉන්න තැනම හෙමින් තමයි ශරීරය හොඳට සිහලු කරගන්න, රිලැක්ස් කරගන්න. නමාමි බුද්ධං වනසාගරං තං සන්තං සදා වන්තු සුභී යමේ ආයෝ ජීවිතෝ සංකරෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං මහංච බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ homage to the supreme buddha homage to the dhamma the teachings of the buddha homage to the sangha the noble disciples of the supreme buddha homage to the people again, the Buddha, Dhamma, and the Sangha. Sadhu, sadhu, sadhu. Today, when you are running home, passing body when you see it, you mean, body when you walk? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස homage to the exalted one, the worthy one, the supremely enlightened one. Saddhamulika sambhiti kusala dhamma dasana kāmu silavatam saddhamman sotu mityati vinaya macchera malam සවේ සන්දෝති වච්ඡතේති ගෞරවනීය පරණත්පති හඳුනන වහන්සේ ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගෙන්ද ගුරු භවතුන්ගෙන්ද තිංවත් පොඩා ස්වාමීන් වහන්සේලාගෙන්ද ධර්මවංගෙන් අවසරයි කුලින්විතිය දියකට මොල්ද ශ්‍රීපති පිරිවන්නේහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ පිළිවෙත් දරුවන් උදෙසා පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනයි මේ පවත්වන්නේ. මේ වැඩසටහනක බලාපොරොත්තු වන්නේ එකන්තකී අපේ ගුණධර්මයේ ආධ්‍යාත්මික වශයෙන් කොයිතරම් දුරකටමට යන්න තියවන්ද කියන කාරණේ. අනිත් අතින් අධ්‍යාපනික වශයෙන් කොයිතරම් දුරකටමට යන්න පුළුවන්ද කියන කාරණේ. අනිත් අතින් භික්ෂුන් වහන්සේලා ඇටියෙත මේ සඳහම් පරිවිඩය නැගෙනගෙන මේ ශ්‍රී ලංකාව නැමැති පොඩා පුණ්‍ය භූමියලා ඔබ වහන්සේලාට ජාත්‍යන්තරයේ කෙතෙක් දුරක් මේ කහවත දරාගෙන මේ සඳහම් පරිවිඩය නැගෙන බුද්ධ ශ්‍රාවකයන් විදිහට බුදු පුත්‍රයන් විදිහට කොයිතරම් දුරක් ඔබට යාහැගෙන කියන කාරණේයි අපම හිතාගන්න කරන්නේ. අප පොඩා ස්වාමීන් වහන්සේලා ඉඳන් ඔබ හැම දෙනාටම මේ හැකියාව තියෙනවා. මේ සම්බුත් සාක්ෂිය කියලා කියන්නේ පොඩා ස්වාමීන් වහන්සේලාගේ රජදහම වගේ නේද? මේක ලොකු බියවත් ස්වාමීන් වහන්සේට වඩා මේ සම්බුත් සාක්ෂියේ සුවිශේෂී බලපෑම දායකයන් දක්වල දෙන්නේ හාමුදුරු පොඩි හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ රාහුල පොඩි හාමුදුරුවෝ සෝපාංග පොඩි හාමුදුරුවෝ ඒ වගේම දපමණ පොඩි හාමුදුරුවෝ වැඩි ඒ පුඩා ස්වාමීන් වහන්සේලාගෙන් පටන් එදා ක්‍රිස්තු පූර්ව 300 වසරේ දමදිනෙහිදී නිකරොත් පොඩි හාමුදුරන්ගේ පටන්. එදා ශ්‍රී ලංකාවට වැඩම කළා වූ සුමන සාමණේර වහන්සේ ඔස්සේ අතීත මේ ගෞතම සම්බුදු සසුන සෝමණ කළේ මේ කුඩා හාමුදුරුවෝ අපේ මේ සංසරින්ට මහතුදානින් දෙන්නේ. ඔබන්තිල කාණත් බලන පොඩි හාමුදුරුවෝ සත්‍යයෙන්ම හාමුදුරුවෝ එදා විසුපෝරුව තොමිනි සියවසේ දමදිව කාලික යුද්ධය නැමැති මහා යුද්ධයක් සිදු කරලා ලක්ෂ සංඛ්‍යාත මිනිස් ගණනක් සිදු කරගෝ අශෝක රැඳුන මහන්තෝ චින්ත සන්තාපයෙන් පසු එක් අවස්ථාවකදී උඩුමහලේ සක්මන් කරමින් සිටි අවස්ථාවේදී අර සත්‍යවිදී නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ මහා මාර්ගයෙන් පිළිපැදි වැඩම කරමින් සිටියේ. ඒ පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ දර්ශනයම රජතුමාට ධර්ම දේශනයක් වුණා. පින්වත් පොඩි හාමුදුරනි, ඔබ වහන්සේලා කටහඬ බලන් කියන්න ඕනේ. ඔබ වහන්සේගේ ලක්ෂණයට පිළිවෙලට වැඩම කරනවා නම් මහා මාර්ගයේ විශ්වාස කෙරෙන්න මේ සිවුර දරාගෙන සේවි අවසන්හන් කරපු ආකාරයෙන් ඉතාමත් සන්නත සීලී ගම විලාසෙන් ඔබ මහා මාර්ගයේ ගමන් කරනවා නම් ඔබේ මේ ගම විලාසයේම චිත්ත පීඩාවෙන් ඉන්න ලෝකයට මහත් වූ ධර්ම දේශනයක් වෙනවා. මුලින්ම මෙහෙදී අපේ දර්ශනයට ඔබ වහන්සේට දන්නවා එදා සැනුත් මහින්ද වහන්සේ උපදේශ පරිත්‍යාගයේ ක්‍රියාවට එදා මුළු බාහිර ජන සමාජයේම දැන් සම්භාරේ ලබාගෙන සිටිය ත්‍රිවිධ මරකට ගියපු කෙනෙක් බ්‍රාහ්මණානි සාරිකේන බ්‍රාහ්මණයගේ පුතා සාරිපුත්ත මහහිමියන් උපදේශ පරිප්‍රාණිකය. එදා උන්වහන්සේ සත්‍ය සොයාගෙන ගමන් කරපු අවස්ථාවේදී අර පස්සක මහණියෝගෙන් දැක්කේ කවුද? අස්සගෙන් අමුරු දැක්කේ. අස්සගෙන් අමුරුගේ ගමන් විලාසය දැකලා පැහැදුනා. කහටි සම්මේ උපදේශ පරිපාලක ගහනවා ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රයන් හරිම ප්‍රසන්නයි. ගමන් විලාසය හරිම ලස්සනයි. ඔබ වහන්සේ කිසියම් ධර්මයක් දරා ගන්න කෙනෙක්ද? ධර්මයක් සාක්ෂාත් කර ගැනීමද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා මේ මෑවුවෝ. සරුත් නාන්දුරු පස්සේ කාලේ ධර්ම සේනාධිපති දකුණස්සව අග්‍රස්ථාන වෙච්ච බුදුරජාණන් වහන්සේට පමණ ප්‍රඥාවෙන් දෙවිලි වෙච්ච සාරිපුත්ත මහණෙන් වහන්සේ මුලින්ම පැහැදුනේ කාටද? මුලින්ම පැහැදුනේ අස්සගේ හඳුරන්නට. පස්සක මහණන් අතර හිටින අස්සදිගර හඳුරගෙන පොණ්ඩාන්‍ය වප්ප බන්දිය මහානාම අස්සදි පස්සෙනිය. මෙන්න මේ අස්සගේ හඳුර ධර්ම ප්‍රචාරයේ වැඩම කරන වෙලාවේදී උන්වහන්සේගේ ගමන් විලාසය දැකලා තමයි අර උපදේශ පරිබ්‍රාජිකය පැහැදුනේ. පැහැදිලා ඔබ වහන්සේ යම්සේ ධර්මයක් දන්නවා නම් මට ඒක දේශනා කරන්න කියලා. අස්සගේ හඳුරු කියනවා මම ඉතර වක් ධර්මය දන්නේ මල් ළඟදී මහණජ කෙනෙක් මම බොහොම පොඩ්ඩයි දන්නේ කියලා. අහමන්නේ පොඩ්ඩාරි කියන කෙනෙක් කිව්වා. මොකද මේ පොඩ්ඩනේ? මොකද ගාථාව? යේ ධම්මා හේතුප්පවවා චේ සං හේතුන් තථාගතෝ ආහං චේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සම්මෝ. යම්සේ දැන් හේතු ප්‍රත්‍යයෙන් එහාට ගත්තනම් අන්න ඒව හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මෙන්න මේක දේශනා කර බුද්ධමය වහන්සේ තමයි මගේ ගුරුවරයා කියලා දේශනා කළේ. මේක ලාහන දේශනා කළේ. ඒ ගාථාවේ මුල් පද දෙක අහනකොට මොකද වුනේ? උපදේශ පරිබ්‍රාණිකය සෝවාන් වුණා. මෙන්න මේ වගේ ඒ ස්වාමීන් වහන්සේගේ ගමන් විලාසය කෙනෙකුගේ ජීවිතය අනිත් පැතර හරවන. එදා අශෝක රජතුමා මහත් වූ සිද්ධ වුණේ නාස්තාවේදී නිග්‍රෝධ පොඩි හාමුදුරුව පාත්‍රය දරාගෙන පිණ්ඩපාතේ වැඩම කරනකොට අන්නේ දර්ශනේ දැකපු රජතුමා මහත් වූ ප්‍රසාදයෙන් සැනසීමට පත් වුණා. උන්වහන්සේට මාලිගාවට වඩින්න කියලා කිව්වා. වඩින්න කිව්වන්ට ඒ පොඩි සත්‍යවිදි හාමුදුරුවෝ කලබල වුණේ නැහැ. අර සාමාන්‍ය ගමන් විලාසයෙන් මාලිගාවට ආවා. වැඩම කරාට පස්සේ රජතුමා මොකද කිව්වේ? ස්වාමීනි සුදුසු අසුනක් බලා වාඩි වෙන කිව්වා. සුදුසු අසුනක් බලා වාඩි වෙන්න කිව්ව. කාටද මේ කිව්වේ? අර සත්‍යවිරදී නිග්‍රෝධ පොඩි හඳුරන්න. නිග්‍රෝධ පොඩි හඳුර මොකද කලේ? උන්වහන්සේ පැද වටපිට බැලුවේ. උන්වහන්සේට වඩා වැඩිමල් හඳුරු කෙනෙක් ඉන්නද කියලා බැලුවේ. කවුරුවත් නැහැ. රජතුමාගේ අතට පාත්‍රය දුන්නා. කොහෙද වාඩි වුණේ? කොහෙද වාඩි වුණේ? රාජාසනේ. අර මහන්තෝ යුද්ධ කරපු රජතුමාගේ රාජාසනේ වාඩිුනේ කවුද මේ? සත්‍යවිරදී නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ. අනේ සා පොඩි හඳුනේ මතක තියාගන්න. අප සිවුරක් දරාගෙන ඉන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. අපි රජ කෙනෙක් ඉදිරිපසවත් අපි දෙකට නැමෙන අය නෙවෙයි. ආඩම්බරයෙන් නෙවෙයි අපි අභිමානය තියෙන්න ඕන. කොයිතරම් ලොකු කෙනෙක් පන්සලට ආවත් අපි යට දෙකට නැමෙන්න ඕන නැහැ. අපි බුණියට නැමෙන මිස වෙන නිලතල වලට නැමෙන අය නෙවෙයි. උගත්කම් වලට නැමෙන අයත් නෙවෙයි. සීලයට ගුණයට නැමෙන අය අපි. අන්නේ අභිමානය හැම තැනදීම සමාතියාරණ ගොඩින් හඳුරුනේ. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. මොකද මේ කියන්නේ? ඔබ ගරු සැලකිලි ළමන්න සුදුසු කෙනෙක් වෙන්න. අනිත් කෙනෙක් ඔබ වහන්සේලා දකිනකොටම වදින්න පුළුවන් විදියට සිත් පහදෙන විදියට තමන්ගේ සිවුර හොඳට හදාගන්න. තමන්ගේ චර්යාව පවත්වාගන්න. තමන්ගේ කතාව ඒ විදියට පවත්වාගන්න. ඉතාම ලස්සනට ඉන්නේ. රජ කෙනෙකුට වඩා අභිමානින් අපි ඉන්න ඕන. අපිට ඉන්න අභිමානය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය තුල ලබා දීලා තියෙනවා. සත්‍ය විදුණා ස්වාමීන් වහන්සේට ඒ ආධ්‍යාත්මික අභිමානය තියෙනට ඕන. ඒක සුවිශේෂ දෙයක්. ඒ වගේම ඔබ වහන්සේලා හැම කෙනෙක් බොහොම වටිනවා. වයසින් අඩු කියලා හුවත් උගක් නැහැ කියලා ඔබ වහන්සේට වටිනකම් අඩු වෙන්නේ නැහැ. ඔබ වහන්සේලට කිසිම විභාගයක් පාස් වෙන්න බැරි වුණත් සිවුර දරාගෙන සිල්වත් ඉන්නවා නම් ඔබ වහන්සේලා වටිනවා. රජෙන් කෙනෙකුට වඩා වටිනවා. ඒක හොඳට මතක තියාගන්න. කිසිඳු ගිහියෙකුට ඔබ දෙවෙනි වෙන්නේ නැහැ. ඒතරම් අභිමානය බුදුරජාණන් වහන්සේ ළමා දීලා තියෙන්නේ. සරුත් බලන් ආදී ඒ අතීත මහා සංඝ රත්නය ඒ අපට ගෞරවාන්විත තැනක් මේ සමාජය තුළ ළමා දීලා තියෙනවා. අනේ කතර එක ගන්නට ඕන. රැකගෙන අප දහමින් ඉදිරිය යනටත් ඕන. අන්නේ ධම්මගයේදී ප්‍රධානතම කාරණයක් තියෙනවා. අරහත් සූත්‍රයේ දේශනා කරනවා සුවිඥානෝ බවං හෝති සුවිඥානෝ පරාගවෝ ධම්මකාම බවං හෝති ධම්මදෙස්සී පරාගවෝ. පරිහාඳුරණේ මේක හොඳට මතක තියාගන්න. අරහත් සූත්‍රයේ සඳහන් කාරණයක් මේක. එක සඳහන් කරන්නේ සුවිඥානෝ බවං හෝති සුවිඥානෝ පරාභවෝ. යම් කෙනෙක් දින වෙනවාද පිළිගෙනවාද කියලා ඉතාම ලේසියි බලගන්න. කොහොමද බලගන්න? ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. යම් කෙනෙක් ධර්මයට කැමති නම් අන්න ඒක නා දින වෙනවා. යම් කෙනෙක් ධර්මයට ද්වේෂ කරනවා නම් එයා පිළිහෙන. මෙන්න මේක තමයි ඔබ වහන්සේලා හොඳට බලන්න. ඔබ වහන්සේලා ඇත්තටම දියුණු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා බලන්න. ඔබ වහන්සේලා කොච්චර ඉන්නේ විභාග සමත් උනත් ඔබ වහන්සේලා දියුණු වෙන්නේ නැහැ. ඔබ වහන්සේලාට කොච්චර භාෂා ඥානය තිබුණත් භාෂා ගාන කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් නම් ඔබ වහන්සේලා දියුණු වෙන්නේ නැහැ. ඔබ වහන්සේලා කොච්චර ඉහිලා රැකියාවක් මාචාරවරේ විදුහල්පතිවරේ වුණත් ඔබ වහන්සේලා දක්ෂ වෙන්නේ ඔබ වහන්සේලා දින් වෙන්නේ දිනේ කොහොමද? ධම්මකාමෝ බවං හෝති ධර්මයට කැමති නම් අවංකව තමාගේ රකින්න ධමයට බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයට ඔබේ හිතේ කැමැත්තක් තියනවනම් ගෞරවයක් තියනවනම් ආදරයක් තියනවනම් අන්න ඒකයි ඔබේ නිර්වීමේ ලක්ෂණය. ඔබට වෙන අඩුපාඩුකම් ඕන තරම් තියෙන පුළුවන්. ඉගෙනීමේ දුර්වලතා තියෙන පුළුවන්. ආර්ථික දුෂ්කරතා තියෙන පුළුවන්. එච්චර රූප සම්පතිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණා ඔබ දහමට කැමති නම් ඔබ දිගටම දින වෙන කෙනෙක් වෙනවා. මෑත කාලේ ශ්‍රී ලංකාවෙන් පහළ වෙච්ච සුවිශේෂී හාමුදුරුවෝ කෙනෙක් අද ජාත්‍යන්තර තුල වැඩ වෙනවා. උන්වහන්සේ දැන් වයස අවුරුදු 98යි. ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා කියන ප්‍රාන්තයේ භාවනා සොසයිටි කියන ආරණ්‍ය වැඩ සිටින අවුරුදු 98ක් වයස ඇති හේනේ පොළ ගුණරත්න කියන හාමුදුරුවෝ. උන්වහන්සේ අද දිනමතා ධර්ම දේශනා කරන අදගත් උන්වහන්සේ භාවනා වැඩසටහන මෙහෙවන වයස අවුරුදු 98යි. උන්වහන්සේ ලියපු ග්‍රන්ථයක් පසුගිය අවුරුද්දේ ලෝකයේ ඉහළම භාවනා ග්‍රන්ථ වලට ගියලු. උන්වහන්සේ කියනවා මුල් කාලේ ඉඳන්ම උන්වහන්සේගේ තිබුණ එකම ප්‍රාර්ථනයයි මොකද්ද? මේ ධර්මයෙන් හොඳට ඉගෙනගෙන ජාත්‍යන්තරට ගිහිල්ලා ලෝක වැඩි පිරිසකට මේ ධර්ම දෙන්නේ එකම බලාපොරොත්තු විතරයි තිබෙන්නේ. ඒකෙන ධර්මයෙන් කැමති කියන්නේ ධර්මයට ආසයි කියන එක. ධර්මයට ආදරය කරනවා කියන්නේ. ඒ නිසා පොඩි හඳුනුනේ ඔබ වහන්සේලා තමන් ඉන්න විහාරස්ථානයේ පන්සිල් වීමේ පටන් මේ ශ්‍රී ලංකාව තුලදී ඉහළම ධර්මදේශකයන් කෙක් වීමේ ඔස්සේ ඔබ වහන්සේලා කවදා හරි දවසක ලෝකයේ ඉහළම රටක ඉංග්‍රීසි වලින් විතරක් නෙවෙයි වෙනත් අමතර භාෂාවක් ඉගෙනගෙන ජපන්, ජර්මන්, ෆ්‍රාන්ස්, ඉතාලි, ස්පැනිස්, මැන්ඩරින් මේ වගේ ජාත්‍යන්තර භාෂාවකුත් ඉගෙනගෙන ඔබ වහන්සේලා කවදා හරි දවසක ලෝකයේ ඉහළම භාවනා වැඩසටහනක් මෙහෙවන මට්ටමට යන්නට ඕන. ඒක පුළුවන් කරන්න බැරි නේ. ඒ සඳහා ඔබට එකම සුදුසුකමයි තියෙනවා. මොකද්ද? ධම්මකාමෝ භවං හෝති ධර්මයට කැමැත්ත. බුදු දහම සංඝ කෙන තෙරුවන කෙරීම ප්‍රසන්නතිය ශ්‍රද්ධාව විතරයි ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබට මුළු ලෝකයක් ඔබ වෙනුවෙන් බලන් සිටිනවා. ඔබට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලෝකෙ විසින් නිර්මාණය කරනවා. ඔබට අවශ්‍ය කරන සිව්පස්සේ විතරක් නෙවෙයි ඔබට අවශ්‍ය ආදරයේ ගෞරවයේ සැනකෙල්ල මුළු ලෝකෙම හිමි වෙනවා. ඒ නිසා ඔබ පින්වත් පොඩි අඳුරනේ ඔබ අකණ්ඩව මේ ආධ්‍යාත්මික ගමන් මග ඉදිරියට යන්නට ඕන. හැබැයි ඒ සඳහා මේක ලේසියෙන් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මේක ටිකක් මහන්සි වෙන්න ඕන. දවසකට කොච්චර මහන්සි වෙන අවශ්‍යද? විනාඩි 10ක්? පැය භාගයක්? එක පැයක්? තන බා නෑ පොඩි හඳුරන්නේ ඊටත් තර මහන්සි වෙනවා. දවසට පැය 4, පැය 5, පැය 8, පැය 10, පැය 12 නෙවෙයි. පැය 15ක්වත් අඩු ගන්න වැඩ කරන්න දවසකට. එහෙනම් එක දවසක් දෙකක් නෙවෙයි. කොච්චර කාලයක්ද? අඩුම ගානේ අවුරුදු 10ක්, 15ක්, 20ක් එක දිගට වැඩ කරන්න ඕන මේ සඳහා. එහෙම වුණොත් තමයි මේ ඉලක්කයට යන පුළුවන්කම තියෙන්නේ. ඔබ අද කොයිතරම් දුර්වල මට්ටමේ හිටියත් සමන්නේ. ඔබට අද සිංහල අකුරු අක්ෂර මාලාව ලියාගන්න බැරි වුණත් සමන්නේ. දුක් වෙන්නේ නැහැ. ඔබට මෙන්න මේ ධර්මයට කැමැත්ත, ශ්‍රද්ධාව සහ මේ උත්සාහය තියෙනවා නම් ආන්වසෙන් දවසට පැය 10කට වඩා කාලයක් මේ කටයුත්ත සඳහා අඛණ්ඩව ඔබට කැප වෙන්න පුළුවන් නම් ඔබට මේ ගමනේ බොහෝ දුරක් යන්නට පුළුවන්. ඉස්සර මීට අවුරුදු 25කට 30කට කලින් ත්‍රිපිටක කොටික මුද්‍රණය කළ තිබුණේ නැහැ. දැන් ඔබ හන්සලේ පන්සලේ ලස්සන ත්‍රිපිටක කොටිකක් තියෙනවා රතු පාට කාමරේ මැදලා. ඒ කොටික මීට අවුරුදු 25කට කලින් තිබුණේ නැහැ. පරණ පොස්සට් එකක් තිබුණා. ඒ පොස්ට් එක හොයාගෙන තැන් තැන් වල යන ඕන පොත් ටික එකතු කරගන්න. පොත් කඩවලල ගන්න තිබුණේ ඔක්කොම ටික එකයි දෙකයි තිබුණා. ඒ මීට අවුරුදු 25කට කලින්. අද ඔබට තැන් දෙකකින් ඒ පොත් ටික ගන්න පුළුවන් මිලදීර ඔක්කොම ටික එකම ආන. විතරක් නේ ඔබට ඒ පොත් ටික ඔක්කොම TDS එක ඔබේ ළඟ තියෙන ඩිවයිස් එකෙන් ඔබට බලන්න පුළුවන්. විතරක් නෙවෙයි අද ඔබට මේ හඬ පාලි දෙපිටක චාන්ටින් එක ඒ සංඥාන ඔබට වාහන යන ගමන අහන්නත් පුළුවන්. ඒ මට්ටමට අද තාක්ෂණයේ උපකරණ දිනු වෙලා තියෙනවා. ගතවුණු වසර 2500 තුල වැඩ සිටි විසුම් මහන්සිලා අතරින් සමහර විට අද සිටින අපටමයි වාසනාවන්තමයි. පොඩි හඳුන්නේ අපට උපරිම පහසුකම් ටික තියෙනවා. බොහෝ දුර ගමන කමට යන්න පුළුවන්. අන්න යන ගමනේදී ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාව කියන කාරණය ඉතාම වැදගත්. ශ්‍රද්ධාව කියුවම සාමාන්‍ය කියන්නේ බුදුහාඳුරන්ට තියෙන ගෞරවය, ධර්මයට සංගරත්නයට තියෙන ගෞරවය කියන එක තමයි පටන් ගන්නෙ. හැබැයි පොඩි හාඳුරණේ ගැඹුරට ගියහම ශ්‍රද්ධාව කෙනෙක්ගේ ලක්ෂණය මොකද්ද? අපර ධර්මය තුලින් යමක් කරනවා නම් අන්න ඒ ධර්මයේ පිළිපදිනකොට අපට සම්දිට්ඨික අකාලික කියන ගුණ දෙක ඉක්මනින්ම ආනිසංස ලබා දෙනවා කියන කාරණේ. අප ජීවිතයේ සතුට සැනසීම සඳහා යමක් කරනවා නම් අන්නේ කරන දේවල් අතුරින් ධර්මය පුහුණු කිරීම තමයි අපට වඩාත්ම ඉක්මනින් වඩාත්ම පහසුවෙන් වඩාත්ම සාර්ථකව ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ. මෙන්න මෙතෙන්ට අපි විශ්වාසය තියාගන්න ඕන. අද අපේ ශාසනයේ තියෙන අඩුවක් මෙතන මම පොඩි හඳුරගනි. අපි ඔක්කොම දේවල් විශ්වාස කරන ධර්මයේ විශ්වාස කරන්නේ. ධර්මය සත්‍යයි කියලා විශ්වාස කරනවා. නමුත් මේ ධර්මයේ පිළිපදිනකොට අපතරණ අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් දහම පිළිපැදීමෙන් ලබන ආනිසංසය ලැබෙනවා කියන විශ්වාසයක් අද අප බොහෝ දෙනාට නැහැ. මෙන්න මේ විශ්වාසය තියෙනවා නම් පොඩි හඳුරණි අපි නොනිදා වැඩ කරයි, නොනිදා භාවනා කරයි. මේ ආනිසංසය දන්නවා නම් පොඩි හඳුරණි ඉඳලා කොස් අතින් අතරින්නේ ඉඳලා කොස් අරගෙන අතු ගන්නා ධර්මය ප්‍රැක්ටිස් කරන්න. ඒ තරම් ආශාවෙන් අපි මේක කරන්නේ මේ ශ්‍රද්ධාව නිසා. පොඩි හඳුරණේ විශේෂ කාරණයක් මේ ශ්‍රද්ධාවට පත් වෙච්ච ගමන් අපේ ළඟ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? හැකිතා උදේ පාන්දරින් අවදි වෙනවා. සතුටෙන් අවදි වෙනවා. බල කිරීමටවත් දඬුවමටවත් බිය නෙවෙයි. ඔබේ ළඟම කාමරේ ඉන්න කෙනාට වඩා කලින් ඔබ අවදි වෙනවන කොහොමද? ඔබේ පන්සලේ කලින් අවදි වෙන කෙනාට වඩා ඔබ කලින් අවදි වෙනවා. ඒ වගේම ඔබේ පන්සලේ අනිත් කෙනාට වඩා පොඩ්ඩක් හරි ඔබ හැමදාම ඔබේ පන්සලට අමදින්න ඕන, අතු ගන්නවා. මෙන්න මේ ලක්ෂණ දෙක ශ්‍රද්ධාවත් එක්කම අපි යන්නට ඕන. මේ දෙකම කරන්නේ අපි සතුටෙන් කරන්නේ. අනිත්ට පේනනේ අපි කරන්නේ. අනිත්ට පහිනුත් නෙවෙයි කරන්නේ. ලකුණු දාගන්නත් නෙවෙයි කරන්නේ. ඒ දේ කළා තමම සතුට වෙන්නයි කරන්නේ. මොකද කාරණා දෙක? එකක් තමයි පුළුවන් තරම් උදෙන් අවදි වෙන්න. දෙවෙනි කාරණය ඉතාම සතුටෙන් ලස්සනට උදේ පුළුවන් තරම් ප්‍රමාණයක් අනිත් කෙනාට වඩා ඔබ අතු ගන්නට ඕන. පරිහාඳුරණේ මෙන්න මේ ගුණාංගය ඔබ ළඟ තියෙනවා නම් ඔබට අධ්‍යාපනික අතින් සමාජ මට්ටම අතින් කීර්ති අතින් ආධ්‍යාත්මික අතින් ඉතාම ඈතට යන්න පුළුවන්. ඔබට ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන්. අපි ඉතාම පැහැදිලිව අත්දකපු කාරණයක් මේක. පින්නත් පොඩි හඳුරණේ අපේ කටයුතු වල ප්‍රධානතම දෙයක් වෙන්න ඕන අපි මොන දේ කළත් සතුටෙන් කරන ඕන එක. කැමැත්තෙන් කරන්න, දුකින් කරන්න එපා. අපට සිවුර ලැබුණා කියන්නේ මුළු ලෝකයක් ලැබුණා වගේ. අපිට අනිත් හැම දෙයක්ම ලැබෙනවා මේ සිවුරත් එක්ක. සිවුපස්ස ලැබෙන තරක් නෙවෙයි වදේල මිනිස්සු අපට වඳිනවා, අපේ අමතාතන් වඳිනවා, අපට ආදරෙන් වඳිනවා. අනේ අපේ පොඩි හාමුදුරුවෝ කියන ආදරෙන් ගෞරවයෙන් අපට වඳිනවා. අපටයි ලෝකේ ඊට වඩා ලැබෙන දෙයක් නැහැ පොඩි හාමුදුරුවෝ. ලෝකේ කාට සිවුපස්ස ලැබුණත් ඒ සිවුපස්ස දිලේ කාටත් වඳින්නේ නැහැ. නමුත් අපට චීවර, පිටපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිවුපස්සේ දීලා අපට මිනිස්සු දෑත එකතු කළ වඳිනවා. ඒක අපි ලබන්නේ කමක් නැහැ. ඒක අපි ලබන්න ඕන. ඒක අපි ලබන්නේ පොඩි හාඳුන්නේ අපි සසරම වාම් තින් කළා. ඔය සිවුර දරන්න ඔබ වහන්සේලා මේ අවුරුදු 7ක් 8ක මාසයක් නෙවෙයි. කල්ප ගණනක් ඔබ වහන්සේලා ওই සිවුර ලබා ගන්න පින් කළ තියෙනවා, ප්‍රාර්ථනා කළ තියෙනවා. අන්න ඒ පින්කම් වල ප්‍රාර්ථනා වල ප්‍රතිඵලයක් තමයි ඔබේ මේ ඇඟේ තියෙන සිවුර. අන්න ඒ සිවුර පොඩි ආඳුරණි කිසිදු දෙයකට ඔබ යටපත් කරන්න හොඳ නැහැ. ඇයි ඒකට හේතුව? ඔබ ওই සිවුර දරා ගන්න ඔබ කල්ප ගාන දුක් විඳලා තියෙනවා. ආම්වාසිය ගාන තින්කම් කළා තියෙනවා, ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්න ඒ ප්‍රාර්ථනාව අපි මේ සුළු මොහොතේ සුළු දෙයකට කණ කර ගන්න හොඳ නෑ, අල්ප කර ගන්න හොඳ නෑ. මහා ඉතාම මහන්සියෙන් ලබු දෙයක් පොඩි හඳුරන්නේ. අපි මේ ආත්මභාවයේ උපාධියක් කරන්න නම් අවුරුදු 15ක් ඉස්සන මහන්සිය තියෙන්නේ. අපේ මහාචාර්ය කෙනෙක් වෙන්න නම් වැඩිමනක් අවුරුදු 20ක් මහන්සි වෙන්න තියෙනවා. අපිට ගියන් දොරක් හදාගන්න නම් අවුරුදු 30ක් 40ක් මහන්සි වෙන්න තියෙනවා. නමුත් පොඩි හාඳුරණේ ওই සිවුර අපි ලබා ගන්න අපේ කල්ප ගානක් මග වියදම් ගෙවලා තියෙනවා. මුදල පින් නැමැති මුදල් ගෙවලා තියෙනවා අපි. ඒ නිසා වාහනයක කෙනෙක් යනවා දැක්ක කියලා, ලස්සන ගෙදරක කෙනෙක් ඉන්නවා දැක්ක කියලා, ලස්සන නෝනෑ මනත්තිය කෙනෙක් යනවා දැකලා නරුවොත් එක්ක පොඩ්ඩක් හදුක් වෙනපා. ඒ කාණුවක් ලබා ගන්න බැරි දෙයක් අපි ලබාගෙන තියෙනවා. අපි මේ සිවුර දරාගෙන ආතරයක් අරගෙන පිටපාදේ ගිහිල්ලා ගහක් යට ඉඳගෙන පිටපාදේ වැළඳුවත් රජ මාලිගාවේ ඉන්න කෙනෙකුට වඩා අපි වටිනවා. ඒ රජ මාලිගාවේ ඉන්න කෙනත් රජ මාලිගාවෙන් බැහැ නැවිලා අපට දානෙ පූජ කරනවා, අපට වඳිනවා. එහෙනම් වැඩිපුර වටින්නේ ආන රජතුමාද හාමුදුරුවද? හාමුදුරුව නේද? එහෙනම් පොඩි හාමුදුරනේ මෙන්න මේක ගැන නිතරම හිතන්න, නිතරම සතුටු වෙන්න මේ ගැන, නිතරම ආභිමානයක් ඇති කරගන්න. අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේනම් සාක්‍ය පුත්‍රයන් වහන්සේනම් සාරසංකය කලපලක්ෂයන් පෙරුම්පුරපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් අන්නේත් එකම අපේ හදවතේ උතුරායන ශ්‍රද්ධාවක් අපේ ඇති කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම හෝ පිනොත් පෑම හෝ උන්වහන්සේ අපේ ජීවිතය තුළ අපේ හදවත් තුළ සදාකල් වැඩ සිටිනවා. සරොත් මහින්දන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ, මහා කශ්‍යප මහතුරු දිනවට පෑවත් උන්වහන්සේලා අදට අපේ හදවත් තුළ ජීවමාන වෙනවා. චින්තගෝපති, කත්තාලවත, නන්දමාතා, පුඤ්ඤුත්තරා වැනි අනාගාමී ශ්‍රාවක ශ්‍රාවිකාවන් අද අප සමග ජීවත් වෙනවා. අනාථ විනිසිරිතුමා, බන්දුල මාලිකාව, සුමනා දේවිය වැනි උත්තමාවියන්, ඒ සෝතාපන්න ශ්‍රාවිකාවන් අද අපේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අප සමග ඉන්නවා. ඒ නිසා මේ ශාසනය තුල ඔබ සිවුරට ආව නම් ඔබේ ගැන නිතරම සතුටෙන් ඉන්න. ඔබට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පුළුවන්. හැබැයි අප මේ මහා මෙරක් වගේ දෙයක් මෙහෙමද ලබාගෙන තියෙනවා. අන්නේ පැවිදි ජීවිත ගත කරද්දී බුදුරජාණන් වහන්සේ සාරාණීය කර්ම දේශනා කළා. ඉතාම වටිනා කරවත් ගුණධම් ටිකක් අපේ ළඟ තියෙනට ඕන. ඒ මොකක්ද? එකක් තමයි අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ රුක්ඛාපනේ. නිතරම ඕනම සමග සුහදව කතා කරන්නට ඕන. නිතරම ඕනෝ නගා සිටුන අදහසින් ඉන්නට ඕන. අපිත් එක එකට කාමරින් යන පොඩි හාමුදුරුවෝ, එක හොස්ටල් එකේ ඉන්න හාමුදුරුවෝ අඩුපාඩු ගන්න තියෙන බලන්න ඕන අපි. සිවුර හොදගෙන ආවම උදව් කරන්නට ඕන. එයාට පාඩම් කරන ආහාර නම් උදව් කරන්නට ඕන. තමන් එක එකට ඉන්න, තමන්ගේ පල්ලෙහා පන්තිවල ඉන්න අනිත් පොඩි හාමුදුරුවෝ ගැන බලන්න. හරියට පාඩම් කරනවද? බුද්ධ ශබ්දය පාඩම් කරාද? මුනි ශබ්දය පාඩම් කළාද? තෝණ ශබ්දය පාඩම් කළාද? එයා නාම වර්ණ කියලා ආඛ්‍යාත වර්ණ කියලා පාඩම් කළාද? එයාට සංස්කෘත අකුරු ටික ලියාගන්න පුළුවන්ද කියලා හොඳට බලන්න යාගෙන. යට උදව් කරන්න. අකුරු ටික ලියන්නම අපුණා යට කියලා දෙන්න. නිතරම බලන්න තමන්ගේ පිරිවණේ දුර්වලම ඉන්නේ කවුද කියලා. යට පුළුවන් තරම් උදව් කරන්න. සමහර අය ඉගෙන ගන්න දුර්වලයි. සමහර අය දැන් මේක ගෙදර ප්‍රශ්න තියෙන අය. යට පුළුවන් තරම් උදව් කරන්න. මේක තමයි කිව්වේ අඤ්ඤමඤ්ඤ වුට්ටාපනෙන කියන කාරණා. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුට්ටාපනෙන කියන කාරණා. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මෙත්තා සාගත කාය කම්මේන, මෙත්තා සාගත වචී කම්මේන, මෙත්තා සාගත මනෝ කම්මේන ආවිචේව රහෝචේව කියන කාරණා. වික්ෂුන් වහන්සේලා හැටියට අපි ඕනෝ ආශ්‍රය කරනකොට නිතරම ඕනුත් කෙරෙහි මෛත්‍රී සාගත කාය කරන්නේ, මෛත්‍රී සාගත වචී කරන්නේ, මෛත්‍රී සාගත මනෝ කරන්නේ කායගත කරන ඕන ආවිචේව රහෝචේව. ඉන්න තැනත් නැති තැන. දැන් අපි බොහෝට මෛත්‍රීගෙන ඉන්නකොට නෙන්නේ ඉන්න තැන කරක් නෙවෙයි. නැති වෙච්ච තැනක් කෙනෙක් ගැන කතා කරනවා නම්, එයාට යමක් කරනවා නම් ඒක අපි මෛත්‍රියෙන්ම කරන්න ඕන. මෙන්න මේත් එක තමන්ගේ ලොකු ගුණධම් ටිකක් වර්ධනය වෙනවා. ඒක තරක් නෙවෙයි. අපට ධාර්මිකව ලැබෙන සිව්පසයේ තියෙනවා නම් ඒවා අනේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලා සමග බෙදා හදා ගන්න කියන. මෙන්න මේකත් සාරාණීය ධර්මයක් විදිහට දේශනා කළා. මොකද්ද? අපට ධාර්මිකව යම් සිව්පසයක් ලැබෙනවා නම් අන්න ඒ ලැබෙන සිව්පසය අනිත්‍ය සමග සුහදව බෙදා හදා ගන්න කියන කාරණේ. මෙන්න මේ කරුණුත් එක අපේ ඉදිරියට යනකොට අපේ ශ්‍රද්ධාවේ ලක්ෂණ කීපයක් ප්‍රකට වෙනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතමිච්ඡති විනේය මච්ඡේරමලං සවේ සද්දෝති උච්චති. ශ්‍රද්ධාවන්ත කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ ටික මේ කියන්නේ. දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්නට කැමති සද්ධම්මං සෝතමිච්ඡති බණහන්ට කැමති විනේය මච්ඡේරමලං ලෝභයේ ටිකෙන් ටික අඩු කරගන්න. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්තද කියලා බලන ලක්ෂණය වෙන්නේ මේක. මොකද ලක්ෂණය? පළවෙනි ලක්ෂණය තමයි සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති. දෙවෙනි ලක්ෂණය තමයි බණ අහන්නට කැමති. තුන්වෙනි කාරණය තමයි ටිකෙන් ටික ලෝභ අඩු කරන්න උත්සාහ කරන. මෙන්න මේත් එක්ක යාගේ ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය වැඩි වෙනවා. ධර්මය ගැන, සංඝරත්නය ගැන ගෞරවය වැඩි වෙනවා. ඒ තමයි ත්‍රිවිධ රත්නය තුන් සරණ කියන්නේ අපේ ජීවිතයම ලැබපු වටිනාම රත්නයන් තුන. මෙන්න මේ තුන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ මාන. හොඳයි පොඩි නඳුරුනේ, දැන් අපි බුදුදහමේ තියෙන වැදගත්ම භාවනා ක්‍රමයක් දැන් අපි පූර්ණ ප්‍රාණ සෝදානම් ගන්න. දැන් බොහොම ටික වෙලාවක් විනාඩි 5ක් අපි මෛත්‍රී භාවනා පූර්ණ ප්‍රාණ සෝදානම් ගන්න. ඉතින් කලින් අපි විනාඩි 2ක් අපි ඔහොම නැගිටින්. ඉන්න තැන නැගිටින්න බලන්න ඕන. හොඳට සිහියෙන් නැගිටින්න බලන්න ඕනේ. නැගිටලා අපි ඉතාම ලස්සන සුවදායි භාවනාවක් පොහුන්ටන්න බලාපොරොත්තු වන්නේ. අපි මේ අතරේ පොඩි ඉංග්‍රීසියෙම වචන දෙකක් කියනවා. ඒක තේරෙන්නේ නැති වෙන පුළුවන්. ඒකේ සිංහලෙමත් අපි කියනවා. ඔබ අන්තරේ කවදාද දවසට ලෝකෙ ඉහිල්ලා ඔබ අන්තරේ කිසියම් විදියක හැගීමක් එන්නේ මේක කියන්නේ අපි. ඒසා තේරුම් නැතුණට කමන්නේ බය වෙන්න බාන. අපි ඉංග්‍රීසියෙන් කියන තැනම සිංහලෙමත් කියනවා. ඒ සිංහලෙන් කියන එකත් තමයි ඉංග්‍රීසියෙන්ම කියන්නේ. මනයි දැන් අපි සතිමත්ව සිටගෙන ඉන්නවා විනාඩියක්. Now we are standing mindfully for 1 minute. ඔබ ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න. Be aware of your body posture that you are standing here. Standing. හොඳයි අප සිහියෙන්ම දැන් ඉඳගනිමු. හොඳයි හෙමින් නිහඬව ඉඳගන්න දැන් හොඳට කල්පනාමින්. හොඳයි දැන් මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මේ අපේ කුඩා ස්වාමීන් වහන්සේලාටත් මේ පින්වත් දරුවන්ටත් උපකාරයක් පිණිස මේ හැමදේම කරන්නේ. ඔබ ගුණගාමින් ඒ වගේම අධ්‍යාපනයේ හැම පැත්තෙම දිනු වෙන්න ඔබට ශක්තිය ලබා දෙන්න මේ කරුණකින් අධ්‍යාපනය කරන්න. ඒ නිසා ඔබ අධ්‍යාපනයෙන් වාක් ඉදිරියට යන්නට ඕන, ගුණධර්මවල ඉදිරියට යන්නට ඕන. ඒ වගේම ධර්මඥානෙ, ධර්මදේශනෙ, දේශනා කුසලතාවෙ, භාෂා ඥානෙ ඔබ වහන්සේලා බොහෝ දුරක් යන්නට ඕන. තවවරුදු 20ක් 25ක් යන්දී අප ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ ලෝක රටවල් ගණනාවකට ගිහිල්ලා ධර්ම ප්‍රචාරය කරන තාම දක්ෂ ස්වාමීන් වහන්සේලා වෙයි කියන ඔබට හැකියාවක් තියෙනවා. එක්තරම් පුළුවන් අද ඔබ කුඩාවට හිටියද කිසියම් දාසක ඔබට හිර කරන්න පුළුවන්. අද ඔබ කලින් පන්ති ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තම බුද්ධ ශබ්දයක් පාඩම් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබට මේක කරන්න පුළුවන්. හැබැයි ඔබ ගුණවත් කෙනෙක් වෙන්න ඕන. සත්පුරුෂ කෙනෙක් වෙන්න ඕන. ඔබ මේ පැවිදි කම තුළ නිතර සතුටෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. බැඳීගෙන ගරු කරන කෙනෙක් වෙන්න ඕන. ගුණයට කැමති කෙනෙක් වෙන්න ඕන. අනතිමානී කෙනෙක් වෙන්න ඕන. කලමුණ සලකන කෙනෙක් වෙන්න ඕන. අන්නේ ගුණ ඔබ තුළ තියෙනවා නම් ඔබට ඕනෑම ගමනක් දුර ගමනක් අධ්‍යාපනය වශයෙන් ආධ්‍යාත්ම වශයෙන් යන්න පුළුවන්. අන්නේ ඔබේ ආධ්‍යාත්මෙන් ගමන් මඟ විකසිත කෙරෙන ඔබේ පුණ්‍ය බලයේ ඉහත මිස්මතු කෙරෙන අපනමන සිව්පස්සේද නය නොවන විදියට ජීවන් තරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපෝ මඟ තමයි මොකද්ද අච්චන සංඝගත මත්තම් භික්ඛවේ වික්ඛෝ මෙත්තං චිත්තං භාවේති. අසුරසනං ගහන මොහතක් හරි භික්ෂුව මෛත්‍රී මහණ වඩනවා නම් මෙත්සිත පුහුණු කරනවා නම් ඒකෙනා මේ ශාසනය තුළ ණය නොවේ සිව්පස්සේ වන්දන කෙනෙක් කියලා දේශනා කරනවා. අපලමන සිව්පස්සේට ණය වෙන්නේ නැහැ කියන අන්නේ නයින් නිදහස් වීමේ මාවතත් සිත දිනු කරේම හැකි මාවතත් පුණ්‍ය මහණීරට දිනු කර හැකි මාර්ගයක් විවර කෙරෙන මෛත්‍රී සිතුවිල්ල දැන් අපෙන් පුණ්‍යණ බලාපොරොත්තු වන්නේ. දැන් පොඩි හඳුනේ සඳහා දෙර්ට ලස්සනට වාඩි වෙන්න පුළුවන් තරම් ලස්සනට වාඩි වෙන. පාසුවෙන් සැහැල්ලුවෙන් අපි බොහොම ටික වෙලාවක් මෙත් භාවනා වඩනවා. හොඳයි, ශරීරය සැහැල්ලු කරගන්න. ශරීරය ඍජුව තියාගන්න. නෙල්ලෙන් අඩවන් කරගන්න. වටපිට බලන්නේ අපි දැන්. ඇස් දෙක පහළට යොමු කරගෙන ඉන්නේ. හොඳයි, අපි නෙල් පසා ගනිමු. හොඳට හුස්ම ගන්නට ගන්න. මද වේලාවක් තියාගෙන ඉඳලා හුස්ම ගන්න යොමු කරන්න. නැවත හොඳට හුස්ම ගන්නට ගන්න. මද තියාගෙන ඉඳලා හුස්ම පහළ දමමු. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. නාසයේ අංශිතව සිහිපත් වඩන්න වර්තමානයේ තුල. හොඳයි, දැන් ඔබ නාසය අස්සෙට හිත තියාගෙන මෛත්‍රී භාවනාව මෙත් සිටිවිල දිනු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා සිටින මේ ස්ථානයේ පටන් නේගම නගරයේ ඔස්සේ සියලු දිසාවෙන් සියලු සත්‍යයන් වෙත මෙත් සිට පතුරවන මොහොතේ හොඳට ශරීරය සැහැල්ලු කරගන්න අවතත් ශරීර ඍජුව හොඳට තියාගෙන සැහැල්ලුවෙන් බලන්න. බොහොම ටික වෙලාවයි අපි කරන්නේ. නාසයාස්තිතව හිත තියාගන්න. මෙම විහාරයේ වෙසෙන සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සාන්තේ සුවයට පත් වෙත්වා. මෙම විහාරයේ වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. May all beings at this temple be well, happy and peaceful. May that end the supreme bliss of liberation. මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මුළු ලොවෙහිම වෙසෙන සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලොව වෙසෙන සියලු දෙනාම මගේම දෙමෝපියන් ඥාතී සහෝදර සහෝදරියන් දරුවන් සේ දකිමින් මාගේ හැමට මෙත් සිතින් සෙත් පදනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සහෝසත හැම කල් නිදුකේ අධ්‍යාපනය ගැන වෙනම විවේක කාලෙන් පස්සේ කතා කරනවා. අධ්‍යාපනය ගැන සහ ධර්ම ප්‍රචාරය ගැන වෙනම දේශන දෙකක් අපිට තියෙන වෙනම ඒක අපි වෙනම කතා කරනවා. ඊට අමතරව අපේ පැවිදි ජීවිතය, අපේ ආරාමික ජීවිතය, අපේ වත් පිළිවෙත් ආදිය ගැන ධර්ම කරුණක් ගැන ඔබට අහන්න තියෙන දෙයක් තියෙනවා. දැන් අපි මේ දෙක කතා කරු ප්‍රධානම දේ තමයි සතුට කියන කාරණය. දැන් අද සමාජයේ ගත්තා දැන් අපිට හිතෙන විදිහට වන් සතුටෙන් වාසය කරනවා කියලා නේද? අපි දැන් අපි තමයි දුකෙන් ඉන්නේ ගියම වන් සතුටෙන් ඉන්න කියලා හිතාගෙන නැහැ. එහෙම නැහැ පොඩි කන්දරේ. ඒගොල්ලන් hinaවල හිටියට හරියට දුක් වලින් ඉන්නේ. වා ආර්ථික ප්‍රශ්නන්නේ දරුවන්ගේ ප්‍රශ්න දරුවෝ මැද්දවට හැබැයි වෙලා ආර්ථික ප්‍රශ්න ණය අරගෙන ලෙඩදෝ ඒ ගාන මැද තමයි හටි ඉන්නේ. නමුත් එහෙම හිඳලා එය hina වෙලා ලස්සනට ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවා ඉතින්. නමුත් ඊට වඩා රූප සැනසීමක් අපිට තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ හරි ලස්සන ජීවිතයක්. අපේ ජීවිතය ගැන සතුට වෙනවා නම් ඒ ගැන පොඩ්ඩක්වත් දුකක් හිතාගන්න එපා. ධර්මය සඳහන් කරනවා කන්තේ අරමන් කියලා. ඉවසීම උතුම දේ කියලා. ඕනෑම හාමුදුරු කෙනෙක් ඉහට ආව නම් පොඩි හඳුරන්නේ ඉතාම දුෂ්කරතා මැද තමයි වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් අධ්‍යාපනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා එනවා නම් ඒ කියන්නේ යම් වා ඉවසපු කෙනෙක් කියන්නේ. ඉවසීම තමයි මේ ගමන් මගේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ ඉවසීම අපි හැමදාම කොහොම කරන්න ඕනේ යම් කිසි කාලයක් තියන් පුරුදු කරන් තියෙන්නේ. ඒ හැඩයිම ගියාට පස්සේ අපිට අර ඉවසකෝ නැති අයට වඩා හතර පහස් ගුණයකින් පහසුකම් භුක්ති වෙනවා. ඉවසකෝ නැති කෙනා කලබලට ඉක්මන්ගෙන කරදර කරගෙන දුක් විඳිනවා. ඉවසකෝ කෙනා බොහොම ලස්සන ගමනක් ගිහිල්ලා ඉතාම ලස්සනට සතුටින් විශේෂයෙන් භික්ෂුන් වහන්සේ හැටියට ලෝක සාසන අතරේ ඊළඟ තැනට වැජ වෙනවා. එනිසා අප යම්කිසි කරදරයකට පත් වෙනකොට පොඩි කාන්දරණයක් අපිට එවලි ලොකු දුකක් කියලා තමයි හිතෙන්නේ. හැබැයි පස්සේ ගැන හිතනකොට අර සැප විඳිනාට වඩා සතුටක් අපිට එන්නේ. දැන් අපි කියමු ළමයි කියනවා යා පොඩි කාලේ ඉස්කෝලේ හැතැම්ම දෙකක් පහින් කියලා තමයි ඉස්කෝලේ ගියේ කියලා කියනවා. පස්සේ කාලේ එක්කෙනෙක් කියනවා අපි නම් හැමනේ අපේ තාත්තා පාරේ ඉස්කෝලේ ළඟට මෙන්කන් කියලා බැසුවේ. අවුරුදු 30ක් ගතලා කියලා බලනකොට මේ දෙන්නාම මේ සිද්ධ දෙක ගැන කියනකොට වැඩිපුර සතුටක් කෙනෙකුට තියෙන්නේ අර පහින් හැතැම්ම දෙක පහින් ගියපු කෙනාටද අර ඉස්කෝලේ ළඟටම වාහනේ ගියපු කෙනාටද? ඔව් පරිණාම බලන්නදී හැබැයි මේ දුක මිදෙනකොට අපට හිතන්නේ අමාරු දෙයක් කියලා නේ. නමුත් පස්සේ කාලේ ඒ ගැන හිතනකොට අපට හරිම සතුටක් එන්නේ. දැන් අපි ඉතාලි පාසුවේ කාමරේ දෙලක පාර ගිහින් ඉගෙන ගත්තා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තාලම කියන්න පුළුවන් අපි යම නෙවෙයි අපි ඔක්කොම වාද පිළිවෙල සැල්ලලා උපහාඳුරට දැන්දලා අපි තිරුවන් ගිහින්නම් පහින් මෙච්චර දුරක් ගිහින් නම් තිරුවන් ගියේ කියලා පස්සේ කාලේ හිතනකොට අන්නේ සතුට අපිට බොහොම ඉහළයි ඒක. ලංකාවේදී එක්තරා වියස් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ හාමුදුරන්ගේ ගෝලය ගැන පස්සේ කාලේ සඳහන් කරනවා. මොකද සඳහන් කරන්නේ මගේ ගෝල උන්වහන්සේ උදේ පාන්දර අවදි වෙලා සාලුවක තොලුට දාගෙන උදේ බොමණුව චෛත්‍ය මල්වාම දිනවා. එමුදල බුදුමැදුරේ තියෙන පරමාර්ථයක් අයින් කරලා මේ උන්වහන්සේ මුණකට කෝදගෙන මටත් වැඳලා බුද්ධ වන්දනාවක් කරලා දානෙ පනදලා දානෙ බුද්ධ පූජා ටිකක් හොදලා මගේ උන්වහන්සේ පන්සලේ ගේට්ටුවෙන් පිට වෙලා යනවා. නෙන් පිට වෙලා යන මගේ ගෝලයා කවුද? ආවල් විශ්වවිද්‍යාලයේ අහවල් අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්යවරයෙක්. මේ ගෝල නම ඇතුළේ පොඩි හාමුදුරුවෝ එළියේදී විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. මහාචාර්ය වෙනත් උදේට තුවා කැල්ල පොළොවට දාගෙන තින්නේ අතු ගන්න බුදුන් වැඳලා ඒ වත් පිළ ටික කැල්ල ලොකු ආදරට වැඳලා පාසලෙන් පිට පන්සලෙන් පිටත්න මේ පොඩි හාමුදුරුවෝ අහල් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්යවරේ. මෙන්න මේක තමයි පොඩි හාමුදුරුවන්ගේ බෞද්ධ අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච පුද්ගලයාගේ දින හැදියා. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පන්සලේදී පොඩි හාමුදුරුවෝ අතුකතු ගන්න තරමාණි ටික අයින් කරන බුද්ධ පූජා හෝදන ලොකු හාමුදුරන්ට බඳින බුදුන් වඳින පොඩි හාමුදුරුවෝ පන්සලේ බලන් කොච්චර ලස්සන දෙකද. අන්නේ වගේ තමයි ධර්මයේ ඊටාම ලස්සන සූත්‍රයක් දක්වනවා අසම්පුරුෂ වදුමහතර සූත්‍රය. අසම්පුරුෂ වදුමහතර සූත්‍රය මේක නම් හොඳට මතක තියාගන්න. මේකෙන් කියන්නේ අසත්පුරුෂ මනමාලිය ගැන කියන්නේ. මනමාලියේ ගෙදරින් දැන් අරන් ආපු දවසේ හරියම ඩිග්මීලෙන් ඉන්න බයපක්ෂපාති වෙන්නේ. ඒ විවාහයේ දවසේ ගෙදරින් ඉන්න නැන්ද මාමටත් බොහොම ගෞරවයෙන් කතා කරගන්න. ගෙදර සේවකයෙක් කියනම නම් ඒ සේවකයාට බොහොම යහපත් මාත්වයි. එහෙම හිටපු මේ මනමාලියට මොකද වෙන්නේ පව් වෙනකොට? බොහොම ආඩම්බර වෙනවා. ටිකක් කල් ගියාට පස්සේ නැන්ද මාමටත් කියන ඔයාලා මොනවද දන්නේ කියලා එයාලා අයින් කරනවා. අයින් කළා අනිත් දැන් කවුරුන් ගැන සැලකිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මනමාලියට උපමංගලයේ කවුරු පිටවදවද? භික්ෂුවට පැවිදි වෙන ආන්දරු ගැන කියන්නේ. යම්කිසි කෙනෙක් පැවිදි වෙච්ච මුල් දවසේ හරිම ගෞරවයෙන් ඉන්න යන්නේ හිමින් අද්ද කල්ලාගෙන සිවුරත් කල්ලාගෙන ලොකු ආන්දරණ ගරු කරනවා. වැඩ දෙයක් පන්සලේ වැඩ කරනගෙන අදත් බොහෝම ගෞරවයෙන් ආදරයෙන් ඉන්නේ කියලා. හැබැයි මෙහෙම ඉන්න පොඩි හාමුදුරන් මොකද වෙන දෙකල ගියාම ලොකු හාමුදුරුවෝ තයි කර ඉස්තර භික්ෂුණෝ තයි කර වල මොනවද දන්නේ මන් තමයි දන්නේ කියලා මාන්නයකට පත් වෙනවා කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කරන හැම වෙන්නේ පහ අලුත් ගෙනාපු මනමාලියක් වගේ ඉන්න කියලා. අද කැවිලි වෙච්ච කෙනෙක් වගේ ලස්සනට සතුටෙන් සන්දාලෙන් ඉන්න කෙනෙක්. ඔන්න ගොඩේ හාමුදුරනේ භික්ෂුවක් ඉන්න ඕන විදිය. පැවිදි වෙලා අවුරුදු 25 30ක් ගියාටනේ අද පැවිදි වෙච්ච කෙනෙක් වගේ ඉතාලම නැවුම් බවෙන් ලස්සනට සද්ධාවෙන් සතුටෙන් අපි වාසය කරන්න ඕන කියන කාරණා. නැවුම් බව කියන කෝරි හාමුදුරනේ හරි වටිනවා. අපි කෙනෙක් ඇසුරු කරනකොට අපි කෙනෙක් තැනකට යනකොට එතන අපට අලුත් බවක් දැනෙන්න ඕන. එතෙන්ට ඇවිල්ලා අවුරුදු ගණනක් ගියත් අදාහපු කෙනෙක් වගේ ඉතාම ලස්සනට සතුටෙන් හිත පිරිසිදු වෙලා ඉන්නට ඕන. අන්න ඒක තමයි ලස්සන ජීවිතයක් කියන කෙනෙක්. එල්සම් ජීවිතයක් ගත කරන ඔබන්සලාට මේ ශ්‍රද්ධාව මූලික කරගත් අධ්‍යාපනය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි අපි මුල් වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඊළඟ ඔබන්සලාට දිවිගෙන යන මේ සියලුම චරවලනේ ඔබ අපම දැනගෙන ධර්මාභෝධයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරිණතාච්ච නිදුක්ඛං භයං පරිණතාච්ච නිබ්බයං සෝකං පරිණතාච්ච නිසෝකං හන්තෝ සම්පේති පානිනෝ